පාසලේ සාධාරණ පාසලම සමන්තා සත්‍යමානීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංගමොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත අංචරියං බන්තේ අම්බුතං බන්තේ යාවංචිදං බන්තේ අලමේව දානානි දාසුම් අලං පුඤ්ඤානි කාසුම් යත්‍රෛ නාම දේව භූතස්සති උපකාරානි පුඤ්ඤානි මනුන්ත භෝතං සති උපකාරානි පුඤ්ඤානි ති විහාරවාසී දරුතර ලොකු හාමුදුරන් වහන්සේගේ නමතරයි විහාරවාසී ස්වාමීන් වහන්සේ සැදහැවත් වාසනාවන්ත පින්තුනි අද දින මේ උතුම් දවසේ උදෑසන සිල් සමාදන් වෙච්ච මේ පින්තුන් උදැසන පටන් ධර්ම දේශනා කිහිපයකට බහාන වැඩසටහන් කිහිපයකට සහභාගී වෙලා මේ අවස්ථාවට යෙදෙන ධර්ම දේශනාවට ඇහුම් කන් දීමටයි බලාපොරොත්තු වන්නේ. අද මේ පින් සමය දායකත්වය උසලනවා නිල්මිනි මහත්මිය, කුසුමාවදී මහත්මිය, එපිනතුන්ගේ දූ දරුවන්ට තෙත් ප්‍රාර්ථනා කිරීමට නීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමක් කියන අරමුණු මුල් කරගෙනයි මේ දින් සමේ දායකත්වය උතුණන්නේ. එනිසා දායකත්වය උතුණන පින්තුන්ගේ දැහැමි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියන සතුමින් අප ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ අපට ලෝකෙන ලිච්ච වටිනාම දේ. අප ජීවිතවල නොයෙක් දේවල් අපි ලබලා තියෙනවා. අපි අධ්‍යාපනයක් ලබලා තියෙනවා. ඇතැම් විට වැඩි හිටි පින්තුන් රැකරස් ආදිය ලබලා තියෙනවා. ඇතැම් විට දේපළ ධනිය ආදිය ලබලා තියෙනවා. නොයෙක් විදිහේ ඥාති මිත්‍ර ආදීන් අපි ලබලා තියෙනවා. ඒ ලබලා තියෙන දේවල් වලින් පින්තුනි වටිනාම දේ තමයි ධර්මය කියලා කියන්නේ. අපි ලබාගෙන තියෙන බොහෝ දේවල් වල ලක්ෂණය ඒවා දිරාපත් වෙනවා, ඒවා ලෙඩ වෙනවා, ඒවා විනාශයට පත් වෙනවා, ඒවා මරණයට පත් වෙන දේවල් තමයි අපි ජීවිතේ ලබාගෙන තියෙන්නේ. ඒ ලබාගෙන තියෙන දේ අතුරින් ජරාවට, ව්‍යාධියට, මරණයටපත් නොවෙන කිසි විටක දුක සංවේගයේ පිණිස හේතු නොවන දෙයක් තමයි ධර්ම කියලා කියන්නේ. ධර්මය කියලා කියන්නේ පින්නතුනි අපේ ජීවිතයට ලැබෙන අලුත් ඇසක් වගේ. නැත්නම් අපේ ජීවිතය ගැන බලන්න ඉඩ ලැබෙන කණ්ණාඩියක් වගේ හරියට අපට. ඒ නිසා ධර්ම තේරුම් ගන්නවායි කියලා කියන්නේ පින්නතුනි අප අපේ ජීවිත පිළිබඳව තේරුම් ගන්නවායි කියන එකයි. බොහෝ දෙනෙක් ඇතැම්මිට ධර්ම දේශනා අහුවට පස්සේ ධර්ම දේශනා අවසානයේදී ඇතැම්මිට කියනවා හමු වෙන අනිත් අයට, බණක් අනිත් අයට, අන්න අහවලාට නම් හොඳ බණක් තමයි අද කිව්වේ කියලා. නමුත් පින්නතුනි බණ අහන අය හැටියට අපි තේරුම් ගන්න ඕන මේ අප අපේ ජීවිත පිළිබඳවයි මේ ධර්මින් කියවෙන්නේ කියලා. එනිසා ධර්මය අහන්න සීල සමාදාන වලට සහභාගී වෙන්න අපේ ජීවිතවල වෙනසක් සිදු වෙන්නට ඕන. අපේ සීලගත් වාර ප්‍රමාණයට පින්නතුනි අපේ හිතේ තියෙන ආශාවන් ටිකෙන් ටික අඩු වෙන්න ඕන. බැඳීම් අඩු වෙන්න ඕන. සිල් ගන්න වාරයක් පාසා පින්නතුනි අපේ අනිත් පැත්ත එක බාහිර ඇස් එක තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු වෙන්න ඕන. අන්න එහෙමනම් අපේ බරහුවේදී ප්‍රයෝජනයක් අපේ ජීවිතේ ලැබෙලා තියෙනවා. ඒ වගේම අපේ දින කතාම් ඉන්ද්‍රිය පාන්දර පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වාම මෙයන්නාසාදී ඉන්ද්‍රිය වලින් ගන්න අරමුණු වලදී අපි සමහර අරමුණු වල ඇලෙනවා, සමහර අරමුණු වල ගැටෙනවා. මෙන්න මේ ඇලීම් ගැටීම් කියන වාර සංඛ්‍යාව අඩු වෙනවා නම් අපේ ජීවිතේ. අන්න අපේ ජීවිතේ සාර්ථකත්වයක් ගන්නට ලැබෙනවා. එහෙම නැතුව පින්නතුනි ජීවිතේ හි ධනෙ වැඩි උනායි කියන හෝ අධ්‍යාපනයේ ඉඳට ගියා කියලා හෝ සහතික පත්‍ර උපාධිය ආදී වැඩිපුර දිනින් දින ලබා ගන්නා කියලා හෝ බුදුදහමේ හැටියට නම් ජීවිතය සාර්ථක කියලා අපි කියන්නේ නැහැ. ජීවිතය සාර්ථක නම් පින්නතුනි අපිට හිතේ තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. අපේ ජීවිතයේ සතුට ජීවිතේ ලස්සන නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි බාහිර පුද්ගලයන් සමග තියෙන අමනාපකම්. දැන් අපි දන්නවා කුඩා කාලේ අපි බොහෝ දෙනාට අනිත්‍ය පිළිබඳව ඉතර අමනාපකමක් නැහැ. ඒ නිසා අපි ඉතාම සතුටින් ඉන්නේ. පොඩි ළමයෙක්ගේ මුහුණක් දිහා බැලුවම බොහොම ප්‍රසන්න භාවයක් තියෙනවා. ඒ ළමයා අනිත්‍යයට අමනාපකමක් නැහැ. ඒ වගේම මේ ළමයාට හුඟක් ආශාවක් නැහැ. ඒ නිසා මේ ප්‍රසන්න භාවයේ කිනක තියෙනවා. නමුත් මේ ප්‍රසන්න භාවයේ පින්නතුනි කලකට වීමේදී ටික ටික වයසට යනවා තේස්සම මේක නැති වෙනවා. ඒ නැති වෙන හේතුව තමයි හැම විටම අපි සතුට හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ. පොඩි කාලේ අපි බොහොම මහන්සිලි ඉගෙන ගත්තා. උසස් අධ්‍යාපනය ලබා ගත්තා, රැකියා ලැබුවා. සතුට හොයාගෙන අන්තිමට ගිහිල්ලා තියෙන්නේ. නම ගිහිල්ලා බලනකොට පේන්නේ මොකද වෙලා තියෙන්නේ? තිබිච්ච සතුටක් නැති වෙලා තියෙන්නේ. එනිසා අර මුලින් තිබිච්ච සතුටත් අපට අහිමි වෙලා දැන් නැති වෙන්නේ. එහෙනම් පිළිවෙතනේ කල්පනා කරලා බලන්න අපි මෙච්චර මහන්සි වෙච්ච කියාවේ ප්‍රයෝජන ලබාගෙනද තියෙන්නේ කියලා. එතකොට අපර තේරෙනවා අපිට කොතන හරි වැරදිලා තියෙනවා. ඒ වැරදිලා කියලා කියන දැන් මෙතන අපි අධ්‍යාපනයේ ආර්ථිකයෙන් දීලා තියෙනවා අපි දහමෙන් ඈත්තර තියෙනවා. දහමෙන් ඈත්තුන ප්‍රමාණයට තමයි මේ සතුටක් අපට අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අහිමි වෙච්ච සතුට නැවත ලබන්න නම් ධර්මයේ ගැඹුරින් තේරුම් අරගෙන මේ පිනතුන් සුවඳ හැමි වෙන්න අය ධර්මයේ නැඹුරු වෙලා ඉන්න අය ධර්මයේ ගැඹුරු කාරණා නොනින් අවබෝධ කරගෙන වඩා වඩා සති දහම් පැතර නැඹුරු යුතුයි. ධර්ම මාර්ගය යන හැටි අය හැටියට පින්නතුනි නිවන් මාර්ගය යන හැටියට අපි අනුගමනය කර යුතු කරුණු තියෙන වැදගත්ම සූත්‍රය තමයි කරණීයමෙත සූත්‍රය කියන කියන්නේ. මෙත්ත සූත්‍රය. කරණීයමෙත සූත්‍රයේ සක්කෝ වූජෝජ සූජෝජ කියන ධාතාවෙන් ආරම්භ වෙන තැන ඉඳන් ලක්ෂණ 14ක් තියෙනවා අපේ ජීවිතේ වර්ධනය කරගත ලක්ෂණ. ධර්ම මාර්ගය යන කෙනෙක් ඇතුළේ ආරම්භයේදීම තියෙන ඕනෙ මෙන්න මේ ලක්ෂණ ටික. උජෝජ සෝජෝජ කියන කාරණා දෙකක්ම තියෙනවා. ඍජු වෙන්න ඕන, ඍජු වෙන විතරක් නෙමෙයි වඩාත්ම ඍජු වෙන්න ඕන කියලා. සාමාන්‍ය අපි ජීවිතයේ කියනවා ඍජු අවංක වෙන්න ඕනේ කියලා කියන නමුත් ධර්ම මාර්ගය යන කෙනෙක් ඇතුළේ නිවන් මාර්ගය යන කෙනෙක් නම් වඩාත්ම ඍජු වෙන්න ඕන. රැකී රක්ෂා කරන කෙනෙක් නම් තමන් අත්සන් කිරීම ඉඳන්ම වැටුප ගැනීම ඉඳන්මයි ඊට හරියන සේවයක් කිරීම දක්වාම තමයි මේ සඳහා කැපු වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපේ ධර්ම මාර්ගයේ නිවි යන ගමනින් අපට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. අපිට කොතන හෝ අවස්ථාවකදී අපට ධර්ම මාර්ගයේ අඩුපාඩුකම් තිබුණා නම් ඒ තිබුණායි කියලා කියන්නේම පින්නතුනි හොඳින් මතක තියාගන්න මේ කරණීයමෙත සූත්‍රයේ දෙන කරුණ වල අඩුවමයි අපට තියෙන්නේ. ඒ නිසා උදේවල් සංඝයානා කරන මේ සූත්‍රේ ලක්ෂණ කොයිතරම් නම් අපේ ළඟ තියෙනවද කියලා නැවත නැවතත් මේ සූත්‍රය බලන්න. සූත්‍රය පුළුවන් නම් ලියාගෙන කමට නිතර පේන ස්ථානකින් එක තියාගන්න. අර්ථයත් එක්කම. ඒ වගේම පින්නතුනි අනිත් ලක්ෂණය තමයි ලක්ෂණ 14න් පස්සේ සඳහන් වෙනවා මෛත්‍රිය ගැන. මේ සම්බුද්ධ ශාසනයම පින්නතුනි මෛත්‍රිය සහ ප්‍රඥාව කියන කරුණු දෙක මතයි තියෙන්නේ. අපි කොයිතරම් නම් මෛත්‍රිය වෙන්න ඕනද කියන කරුණ ගැන මේක සඳහන් කරනවා. මාසා යතහරි යන් පුත්තං ආයුසා ඒක පුත්තං අනුරක්ෂේ ඒවංසි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ. ඔන්න පින්නතුනි මෛත්‍රියේ උපරිමාදර්ශයමේදී අම්මා කෙනෙක් සමන්ගෙන් එකම දරුවාට යම්කිසි සෙනෙහසක් දයාවක් දක්වනවා නම් අන්න එවැනි සෙනෙහසක් කරුණාවක් මෛත්‍රියක් දක්වනට උර නිවන් මාගේ අනාය හැටියට මෙන්න මෙතෙන් දෙන සම පින්නුතුන් අපි නිවන් මාගට පිවිසලා නැහැ. හොඳට මතක තියාගන්න. භාවනාවට ආරම්භ කරන කෙනා භාවනා කරන අනිත්‍යයේ භාවනා දිනු වේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි භාවනාවට ඉඳ ගන්නවා. ඒ වගේම අනිත්‍යයට යහපත අදුහෘදේ වේවා කියන ප්‍රාර්ථනාව අපේ හිතේ නිරතුරුවම තියෙනවා. එහෙම කෙනාටයි මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ කරුණ අපි උදේහව සහනවා, උදේහව සජ්ජහායනා කරනවා. ඒ කරුණ පිනුතුනේ කොයි තරම්නම් අපේ ජීවිතවලට සම්බන්ධද කියන එක තමන් අවංකව තේරුම් ගන්නට ඕන. ඒ නිසා මෛත්‍රිය කියන එක පිනුතුනේ වචනේ කියන දෙයක් විතරක් නෙවෙයි. ඒ අනුව අපේ සමස්ත චර්යාවම සැකසෙන්න ඕන. දැන් බලන්න අම්මා කෙනෙක්. ඒ අම්මා කෙනේ එකම දුවව උදාහරණම්. ඒ ළමයාට දරුවට කොච්චර නම් ආදරේද. ඒ ළමයා කොච්චර අකීකරුකම් කරත් අවදාවත් අම්මා තාත්තා දෙන්න දරුවොත් එක අමනාප වෙන්නේ. අපි කුඩා කාලේ අම්මට රිදෙන විදිය දේවල් කරනවා, අම්මගේ කොණ්ඩෙන් අදිනවා, මූණ කොනිස්සනවා, ඇටන් විතර ඇඟට ගහනවා, පයින් ගහනවා. මේ මොනවා කරත් අම්මා කවදාවත් අපිට ඒක අමනාපයක් නැහැ. නේද? අම්මා ඒ ළමයට කොච්චර නම් සෙනෙහසක් දක්වනවද? නමුත් අම්මලා හැටියට ඉන්න නැතිනම් කල්පනා කරලා බලන්න බොහෝ දෙනෙක් මෙතන මෑණිවරු ඉන්නේ. ඒ සෙනෙහසේ සමාජයේ දරුවාට දක්වන සෙනෙහස අපි අනිත් අයට දක්වනවද කියලා. වෙනත් කෙනෙක් ඒ වගේ දෙයක් වරදක් අපට තොරවදින් අපි කොච්චර නම් කේන්ති ගන්නවදනේ? ගහන්න ඕනේ පොඩි වචනයක් එක හිතරිදෙන එක වචනයක් කිව්වට දැන් මෙතන. ජීවිත කාලයක් මේ ගැන හිත හිත ඉන්නවා දැන් මෙතන හිතෙන් ද්වේෂ කරන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා පින්නතුනි මතක තියාගන්න අර සමාගයේ දරුවාට දක්වන සෙනෙහස අනිත් කෙනාට දක්වන මොහොත දක්වාම අපි නිවන් මාර්ගයට ඇතුළු වෙලා නැහැ කියන එකත් මතක තියාගන්න. ඒ නිසා නිවන් මාර්ගයේ ගමන් කරන්න ඕන මේ තරම් මෛත්‍රියක් අපි හිතින් අරගෙන. ඒ වගේම අනිත් කිසිම කෙනෙක් කෙරෙහි පින්නතුනි හතුරෙක් දැන් අපේ හතුරෙක් ඉන්නවා නම් ඒ හතුරෙක් ඒ වගේම තවත් අපේ හතුරෙක් එක්ක අමනාප ගමක් ඇති කරගෙන දහදර ගන්න අවස්ථාවේදීවත් අපි සතුටු වෙන්නේ නැහැ. දැන් ඇතැම් අය ඉන්නවා වෙනත් අයට හානියක් කරන්නේ. හැබැයි අපි අමනාප කෙනෙක් වෙනත් අපිත් එක්ක අමනාප කෙනෙක් එක්ක රණ්ඩු වෙනකොට අපි ඉතින් සතුටටපත් වෙනවා නේද? ඇතැම් වෙලට හිතන හොඳ වැඩේ තමයි ඔය දෙන්න ගහගෙන ඉස්සාවේ කියලා ඇතැම්ට හිතනවා නේ. පින තුන මඩට තියාගෙන නිවන් මාග යන කෙනෙක් නම් එවැනි දෙයකටවත් කැමති නැහැ. එවැනි දෙයකටවත් කැමති නැහැ. ඒ තරම්ම මේ මෛත්‍රිය අපි දිනු කරගන්නට ඕන. එහෙමනම් පින්නතුනි අපේ ජීවිතේ සාර්ථකයි. අපේ ධර්මයෙන් ප්‍රතිඵලයක් ලබාගෙන තියෙනවා කියන එක අපි කල්පනා කරන්න ඕන. හැබැයි පින්නතුනි මේකෙන් කියන්නේ අනිත්‍යගේ වැරදි අඩුපාඩු ඔක්කොම බලාගෙන නිස්සබ්ද වෙනවා කියලා. අනිත්‍යගේ වැරදි අඩුපාඩු වලට ඇතැම්මිට දොස් කියන්න පුළුවන්. කරුණාවෙන් මෛත්‍රියෙන් සතරාගේ තින් වෙන් වෙලා අපි අවවාද කරන්න පුළුවන්. ඒක වරදක් නෙවෙයි. එක්තරා අවස්ථාවකදී අභය රාජකුමාරය කියලා එක්තරා රාජකුමාරේ දරුවෙකුත් වඩාගෙන බුදුරජාණන් වහන්සේගෙන් ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් හැම වෙලාවෙම ප්‍රියවචනෙන්ද කතා කරන්නේ කියලා. දැන් මෙයා වෙනත් ආගමක ශාස්ත්‍රවරයෙක්ගේ උපතෝපෝටික ප්‍රශ්නයක් ගොඩනගාගෙන බුදුහාමුදුර වැරදි කරුව කරන්න බලාගෙන මෙයා ආවේ. බුදුහාඳුර හැමවස්ථාවෙදිම ප්‍රිය වචනය කතා කරනවායි කියලා කිව්වොතින් බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න කරන්නා එහෙනම් බුදුහාඳුරනේ දේවදත්ත හාමුදුරනේ බැන්නේ කියලා. හැම වෙලාවෙම ප්‍රිය වචන කතා කරන්නේ නැහැ කියලා කිව්වනම් එහෙනම් ඔබ වහන්සේ මෛත්‍රියක් දින දේශනා කළේ නැහැ කියලා දෙපැත්තකින් බුදුහාඳුර හිර කරන්න බලාගෙන යාවේ. මේ ප්‍රශ්නය අහුව මොකක්ද ඇහුවේ බුදුහාඳුර ඔබ වහන්සේ හැම වෙලාවෙම ප්‍රිය වචනද කතා කරන්නේ කියලා. අභය රාජ සූත්‍රයේ තියෙන මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ එකවර උත්තරයක් දෙන්නේ නැහැ. දැන් මෙයා බලාපොරොත්තු වෙන අර උත්තර දෙන්නේ එකක් දෙයි කියලා. බුදුහාමුදුරුවෝ උත්තර දුන්නේ නැහැ. මෙයා මේ අභය රාජ කුමාරයා කුඩා දරුවෙකුත් අතේ වඩාගෙන ආවේ. බුදුහාමුදුරුවෝ මෙයාගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නය මේ ඔබගේ අතේ ඉන්න ළමයා යම් කිසි දෙයක් අරගෙන කටේ දාගත්තොත් ශරීරයට අගුණ දෙයක්, කුබුරේ හිරවන දෙයක් වසමිතමාක් මගේ දෙයක් කටේ දාගත්තොතින් ඔබ මේ දරුවාට මොකද කරන්න කියලා කිව්වා. එතකොට කියනවා ස්වාමීනි මේ ළමයාට වේදනාවක් නොදෙන ආකාරයට මම ඒක හඩට අත දාලා ඒ දෙක අරගෙන එළියට දානවා කියලා. බුදුහාඳුරෝ අහනවා වේදනාවක් දැනෙන්නේ නැති වෙන විදිහට ගන්න. නමුත් එහෙමත් ගන්න අමාරු නම් මොකද කරන්නේ කියලා. එතකොට කියනවා ස්වාමීනි දරුවට වේදනාවක් ආවත් මං දරුවා කෙරේ කරුණාවෙන් ඇතැම් විට උගුරෙන් ලේ ආවත් අත දාන අර කටට දාගත්ත දේ කටින් අයින් කරනවා කියලා. බුදුහාර සඳහන් කරන මමත් ඒ වගේ මම අවවාද දෙනවා බොහොම සරල භාෂාවෙන් ප්‍රියශීලී විදිහට අවවාද දෙනවා කටියට ශ්‍රාවකයන්ට. නමුත් එහෙම දීලා හදා ගන්න බැරි නම් ඒ අය කෙරේ කරුණාවෙන් මං ඇතැම් විට සැරෙන් දොස් කියනවා. අර ළමයාගේ කටේ තියෙන දේ ළමයට වේදනාවක් දැනෙති ළමයා කෑ ගහද්දී උගුරේ තියෙන දේ අතින් අම්මල තාත්තන කටින් අරගනව සමහර වෙලාවලදී. ඒ ගන්නේ දරුව කෙරෙහි අමනාපකින් නෙවෙයි. දරුවට වේදනාවක් ඇති කළ දෙන අපේක්ෂාවෙන් නෙවෙයි ඒ දේ කරන්නේ දරුව කෙරෙහි කරුණාවෙන්මයි කරන්නේ. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මං ඇතැම් විට ශ්‍රාවකයන් දොස් කියවන් දොස් කියන්නේ ඒ අය සතර අපායට වැටෙන ඒ අනතුරින් බේරගන්නයි. ඒ අය යහපත් මාර්ගයට නැඹුරු කරගෙන ඉන්න අපේක්ෂා වෙනුයි මම ඒ අයට අවවාද අනුශාසනා කරන්නේ කියලා සඳහන් කරා. එනිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හැම විටම බුදුහාමුදුරුවෝ ප්‍රිය වචන කතා කරන්නේ. ප්‍රිය වචන කතා කළ යුතු තැනදී ප්‍රිය වචන කතා කරනවා. ප්‍රිය වචනෙන් බැරි නම් ඊට වඩා සැරයක් කතා කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ලක්ෂණේ. නමුත් උන්වහන්සේ මෛත්‍රිය සහ ප්‍රඥාව කියන මේ කරුණු දෙක මත පිහිටලයි අනිත් හැම දෙයක්ම ක්‍රියාවක් උන්වහන්සේ සිදු කරන්නේ. එනිසා පින්තුනි එබඳු දහමක් අපට ලැබුණේ ඒ දහමේ ආලෝකයේ ආශිර්වාදයන් පිළිබඳව අපි ලබා ගන්නට ඕන. බුදුහාඳුරන්ගේ සමස්ත දහමම පින්තුනි දුක නැති කිරීම සඳහා දේශනා කරපු දහමක්. දුක නැති කිරීම සඳහා දේශනා කරපු දහමක්. දුක කියන්නේ පින්තුනි අපට සමහරට හිතෙන්නේ මේ වයසට යන්නේ එක ලෙඩ වෙන එක ශරීරයේ දිරාපත් වෙන එක මරණයටපත් වීම වගේ දේවල් තමයි අපට දුක හැටියට තේරෙන්නේ. ඒවත් දුක තමයි. නමුත් වෙනතනේ ඊට වඩා ගැඹුරු දුකක් ගැන බුදුහාමුදුරුවෝ දක්වනවා සංකේතේන පංච පාදානක් සඳහා දුක කියලා කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. මේ මොහතක් පාසාම අපි අස්සන්නාස ආදී ඉන්ද්‍රිය වලින් අරමුණු ගන්නකොට ඇසෙන් රූපයක් ගන්නනම් ඒක රූපස්සංගයට අයිතිවන්නේ. ඒ රූපය අරමුණු කරගෙන යම් සැප දුක් ආදී වේදනාවක් වෙනක වැටුණා නම් ඒක වේදනස්සංගය. ඒ රූපයේ පිළිවඳ රූප සංඥාවක් ඇතිවුණා නම් ඒක සංඥාස්සංගය. ඒ රූපය අරමුණු කරගෙන යම් සිතේ සිටවිල්ල සංචේතනාවක් චේතනාවක් ඇති වුණා නම් ඒක සංස්කාර ඡන්දය. ඒ රූපය අරමුණු කරගෙන චක්කු විඥානයක් පහළ වුණා නම් ඒකට කියනවා විඥාන ඡන්දය කියලා. රූපයක් දකිනකොටම පින්න තුනේ එක ක්ෂණිකව මේක තියෙනවා මේ කාරණා පහ. පංච ඡන්දයේ ක්ෂණිකව හටගත්තා. ක්ෂණිකව නිරුද්ධ වුණා. දැන් අපි රූපයක් දැකනන් දැකපු මොහොතේ අසුරු සැනක් ගන්න මොහොතේ රූපස්කන්ධය ඇති වුණා. රූපස්කන්ධයත් එක් සමානි ස්කන්ධ හතරක් ඇති වුණා. ඇති වෙලා නිරෝධයකටපත් වුණා. ඒ රූපය දැකලා අපි ඇස් දෙක තියාගත්තට පස්සේ යම් කිසි දෙයක් ඉතුරු වෙනවා අපි. තව මේ පුතාලන්නේ එහෙම දුවන්න බෑනේ බනහනකොට එක තැනක ඉඳගෙන බනහන්න ඕන. ඔයාලා එහෙම යනකොට අනිත්‍යයට බාධාවක් කියන්නේ. එනිසා දැන් ඔයාලා කරේ මේ හැමදෙනෙම හොඳට බලාගෙන ඉන්නේ. ඔයාලා දක්තිව නම් කුසලතාවයේ තියන අය නම් එක විදියට ඉඳගෙන හොඳට බලහන්නවා. මේ ආදර්ශය දෙන්න ඔය කාලේ ඉන්න පුළුවන් බැරි නේ අවුරුදු 8 පොඩි අය බුදුහාමේ කාලේ ඊට පස්සේ සහත් වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලගේ හැකියාව තියන අය අපි කවුරුත් මේ ඉතදෙල ඉන්නේ. ඒ නිසා හොඳට මේ බණහන වෙලාවේදී එක වචනයක් හරි තේරුම් ගන්න එක කතාවක් හරි තේරුම් ගන්න අදහසින් බණහන්නට ඕන. හන්ද? හරි. එතකොට පින්නතුනි අපි මේ සඳහන් කරමින් සිටියේ මේ එක ක්ෂණිකව මේ රූපස්කන්ධය පහළවන පස්සේ ඒ මතකේ අපට ඊළඟට යම් දෙයක් ඉතුරු වුණා අපේ හිතේ. අන්න ඒ ඉතුරු වෙච්ච දෙයට තමයි පින්නතුනි මනෝ සංචේතනා කියලා කියන්නේ. සතර ආහාරයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. කබලින්කාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියලා. මනෝ සංචේතන ආහාරය කියන්නේ ඇසෙන් විතරක් නෙවෙයි කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ ඉන්ද්‍රිය කුමකින් හෝ අපි යම්කිසි අරමුණක් ගත්තොත් ඒ අරමුණ අරගෙන ඉවර වුණාට පස්සේ අපට යම්කිසි දෙයක් හිතේ ඉතුරු වෙනවා. මතකයක් ඉතුරු වෙනවා. අන්න ඒ ඉතුරු වෙච්ච දේ තමයි ආශ්‍රය අනුසය හැටියට හෝ මනෝ සංචේතන හැටියට ඉතුරු වන්නේ. මේක තමයි ක්ලේශයන් කියලා කියන්නේ. ඒ දැක්ක දේ පින්තුනි දැක්ක මොහොතේම ඇසුවනම් ඇසුවදී අනික සංඥාවක් ඇහුවනම් ඒ අහන ක්ෂණික වේග නිරුද්ධ වුණා. ආයි ටිකක්වත් ඉතුරුනේ නැහැ. නමුත් මතකේ යම් කිසි කොනක් ඉතුරුනා. ඒ ඉතුරු වෙච්ච එක තමයි ක්ලේශයන් හැටියට අපි අල්ලගෙන ඉන්නේ. දැන් අපි කණ්ණාඩියක් ළඟට ගියා නම් කණ්ණාඩියෙන් ඈත්ුණු ගමන්ම ඒ ඡායාව පොඩ්ඩක්වත් ඉතුරු නොවි එතනම නිරුද්ධ වෙනවා. ඒ කණ්ණාඩිය පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අන්න මේ වගේ තමයි පිළිතුර. ඒ කණ්ණාඩිය ළඟට අපි යනකොට ඒ කණ්ණාඩියත් අපේ රූපයත් ආලෝකයක් කියන මෙන්න මේ කාරණා තුන එකතු වෙනකොට තමයි අපට රූපයක් පේන්නේ. ඒ කාරණා තුනෙන් එකක් හරි නැති වෙනකොටම රූපය පේන්නේ නැහැ. එතකොට එතනින් අයින් වෙච්ච ගමන මේක නිරුද්ධ වුණා. ඒ වගේ ඒ කණ්ණාඩිය සිද්ධාන්තෙම තමයි පින්නතුනි අපි ඇසෙන් දකින රූපත් අනෙන් අහන ශබ්දයක් නාසයෙන් දැනෙන ආග්‍රහණයක් දිවෙන් ලබා ගන්නා උරසියක් ශරීරයට දැනෙන ස්පර්ශයක් කියන මේ හරුණු පිළිබඳව සිද්ධාන්තය මේකමයි. අර කණ්ණාඩිය ළඟදී වෙච්ච දෙයමයි වෙන්නේ. නමුත් නැවත අපි දැන් ගෙදර හැටියට ගත්තොත් ගෙදරත් එහෙමයි. ගෙදර කියන සංකල්පය එතනම අපි ලැබුවාදේදී මාසන් වෙනවා. ඒ දැක රූපේ එතන මාසන් ගෙදරින් එක්මනක් එකම කණ්ණාඩි ළඟ ආවා වගේ මාසන් වෙනවා ඒක. නමුත් අපි මෙහි ඇවිල්ලායි මතක් කරනවා. මොකද මතක් කරන්නේ අපි? අර මීට ඉස්සෙල්ලා දැකපු ගෙදර අත්දැකීම තමයි අපි මතක් කරන්නේ. ඒක ඉතින් නැවත මනෝ ධාතුවක් හැටියට මනසින් නැවත සීපත් කළයි අනේ ගෙදර ළමයි ඉන්නවද දන්නේ නැහැ. ළමයි ගහ ගන්නවද දන්නේ නැහැ. අද කෑමද දන්නේ නැහැ. ජේතුව වහලද ගන්නෑ, බල්ලට කැම දුන්නද දන්නෑ කියන්නේ නේද? අපි හිත හිත ඉන්නවා. ඒ හිතනවායි කියලා කියන්නේ පිළිතර කණ්ණාඩි ළඟ විදැකපු එක නැවත සීපල් කරනවා වගේ. නමුත් ඒවා මෙනෙහි කරෝතින් ඉතර ඒක දෙන මෙනෙහි කරනකොට නැවත අලුතින් මනෝ විඥාණයෙන් නැවත හට ගැනීමක් තමයි වෙන්නේ. නමුත් අපර තියෙන අවිද්‍යාව නිසා පින්නතුනි අපි මොකද හිතන්නේ ඒවත් සජීවී ලෙස හැම වෙලාවෙම තියෙනවා කියලා අපි හිතන්නේ. මේක තවත් උදාහරණයකට කිව්වොත් පින්නතුනි අර අපි අයිස් පේටිය හරිනවනේ. අයිස් පේටිය හරිනකොට මොකද වෙන්නේ? ලයිට් එකක් පත් වෙනවනේ. අපි පොඩි කාලේ අපි අයිස් පේටියක් දැකපු ෆ්‍රිජ් එකක් දැකපු මුල්ම අවස්ථාවේදී අපි හිතන්නේ කොහොමද? මුල්ම කාලේ අපි හිතන්නේ ලයිට් එක හැම වෙලාවෙම පත් වෙලා තියෙන්නේ කියලා නේ. නමුත් දැන් අපි දන්නවා හැම වෙලාවෙම පත් වෙලා නැහැ. හරිනකොට විතරයි පත් වෙන්නේ. වහනකොටම ආයේ මේක නිවෙනවායි කියලා. මෙන්න මේ සිද්ධාන්තයම තමයි බිනුදුනේ අපේ ජීවිතේ ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් ගන්න හැම අරමුණක් කෙරෙහිම සිද්ධාන්තයක් මේකමයි. ඒ අවස්ථාවට විතරයි ශනික වැටිවන්නේ. ආයේ මේක අවසන් වෙනව නැමත කලුදෙන් මේක ඇති වෙමින් යන්නේ. එතකොට මේක දන්නේ නැති අපි තමයි බිනුදුනේ හිතන්නේ මේ ලෝකේ දේවල් හැබැයිලෙසම තියෙයි කියලා. අපි ඒ ලැබපන්දකී මෙතනම අවසන් වුණා. දැන් මේ අප මෙතනින් දැන් සබ්ජෙක්ට් ඇහුවනම් ඒ හර සබ්ජෙක්ට් ශනිකව මෙතන අවසන් වුණා. ඒ සබ්ජෙක්ට් අපි කෙරේ කියන්නේ. අයි පොඩ්ඩක්වත් ඉතුරු නැහැ මේ. ඒ හඬ මේ කොහෙවත් සම්පත් වෙලා නැහැ. නමුත් අපි මතකයේ පොඩ්ඩක් ඉතුරු කරගත්තා. මෙන්න මේ ඉතුරු කරගන්න ටික තමයි පින්නතුනේ මනෝ සංචේතන ආහාරයකට අපි සැප දුක් ආදී විඳිනවා කියලා විඳින්නේ මේක. සැප විඳිනවා කියලා විඳින්න පින්නතුනේ සැපේ නෙවෙයි හැබැයිලස්සම දුකයි විඳින්නේ අපි. මෙන්න මේ සිද්ධාන්තය අපි කණ්ණාඩිය ළඟදී අපි රැවටෙන්නේ නැහැ. මනුස්සයන් වුණා අපි ටිකක් බුද්ධිමත් නිසා කණ්ණාඩිය ළඟදී අපි රැවටෙන්නේ නැහැ. නමුත් කණ්ණාඩිය ළඟට සතේ කියොත් මොකද වෙන්නේ? පෝසේ කාරි බල්ලේ කාරි වඳුරේ කාරි කණ්ණාඩිය ළඟට ගියොත් මොකද වෙන්නේ? ඔගේ සතා හිතනවා මෙතන තව ඕන සතෙක් ඇවිල්ලා කියලා. මේ කණ්ණාඩියට ගුරනවා, පහුරු ගන්නවා, කණ්ණාඩිය පිටපස්සට ගිහිල්ලා බලනවා, ආයි ඈතට ගිහින් ආයි කණ්ණාඩිය ළඟට ඇවිල්ලා බලනවා, ගුරනවා ඇවිල්ලා. නමුත් අපි එතෙන්දි මුලා වෙන්නේ නැහැ. නමුත් වෙනතුනි එතෙන්දි අපි මුලා නෝනට අනේ තරමුණ ළඟදී අපි මුලා වෙනවා. අපි අතීතයේ කවුරු හරි අපිට බැනලා තියෙනවනම් අපි මේ දැන් බැන්න වගේ නැවත ඒක වර්තමානට ගන්නවා. මතකෙන් ගන්නවා. අරගෙන අපි දුක් විඳිනවා. කුමන හරි දෙයකට අපි ආශාවක් කරා නම් ඒ ආශ පුජ්‍යලෙකට ආශාවක් කරන ඒ පුජ්‍යලෙ එහෙමම නිර්මාණය කරගන්න ඉස්සරහට ඒ ඇඳගෙන සිටිය වස්ත්‍රයේ පැහැයෙන් අපි ඉස්සරහට ගන්නවා. අරගෙනම තමයි පිණුතුන් නැවත අපේ මේ මනසින් ගොඩනගාගත් උදයක් තමයි මේ කරන්නේ. මේ ජීවිතේ ළඟ පිණුතුන් මේකම මේ විදිහට මල්ලගන මරණයෙන් පස්සේ සමහර විට යම් යම් දේවල්ට ආසන්නයිතු මිය ගියොතින් මේ ශරීරයට දැඩි ආසයෙන් මිය ගියොත් මොකද වෙන්නේ? ඇතැම් විට මේ අන්තිමට ඇඳගෙන හිටිය ඇඳුම් ටික ඔක්කොම අවසන් වෙනවා මෙතනින්. මේ ශරීරයත් ආදාහනය කරනවා. ආදාහනකාරී ඔක්කොම ආදාහනය කරන මේ ටික. නමුත් ඊළඟ ආත්ම භාවය ඉපදෙනවා මේ රූපේම වගේ ප්‍රේත ආත්ම භාවවල. මේ අන්තිමට ඇඳගෙන හිටිය ඇඳුමෙම ඉන්නවා. මොකද මේ මානසික මාගේ රූපෙ ඉන්නේ මන්නගෙන මේ ඉන්නේ. මේ අන්තිමට දිමිච්ච ටික ඔක්කොම දැන් අවසන් වෙලා අළු වෙන තියෙන දැන්. අඩු වෙන තියපත් මානසින් මේ ටික ඔක්කොම එකට අල්ලගෙන ඊළඟ ආත්ම භාවයට යන වැටෙන් මේට අකුසල සාගත කිතුවිලක නම් ඉපදුනේ. ඇතැම් විට සමහර අය මිය ගිහිපු අයට පුණ්‍යානුමෝදනා කරනකොට පින්තූර ගහනවා. ඒ පින්තූරය ඇතැම් විට අපේ හැට නැතුනාට ඒ කාසියට අහු වෙනවා. සමහර විට මිය ගිය කෙනා තැන්වඩනකොට ඒ මිය ගිය කෙනා අවසන් වතාවට ඇඳ සිටියේ වස්ත්‍රයෙන් විඳගෙන අර ඥාති මිය ගිය එකට ඉන්නවා. අමනුෂ්‍යයන් හැටියට ඇතැම් විට ඉන්නවා. ඉතින් මෙන්න මේ සිද්ධාන්තයක් තමයි පිනුතුනේ මේ යන්නේ අපේ මන මානසික ක්‍රියාවලියක් මේ යන්නේ. මේක හරියට තේරුම් ගත්තොත් ඉතින් පිනුතුනේ අපිට මේ ශරීරය ප්‍රධාන මේ භෞතික දේවල් තියෙන ආසාව අපි අඩු කරගන්නවා. භෞතික දේවල් විතරක් නෙමෙයි අපි හැබැයිලසම භෞතික දේවල් කියලා ආසාව කරලා තියෙන අපේ මනසට එන්නේ ආසාව කරලා තියෙන. අපි යම් කිසි රූපයක් දැක්කනම් රූපයක් කියලා ආසාව කරලා තියෙන මොහොතද? රූපයක් කියලා ආසාව කරලා තියෙන මනසද? රූපයෙන් ඇඟට ලං වෙනවක් නැහැ. රූපයේ ළඟට ලං වෙලාවක් නැහැ. ඈතින් දැකපු රූපයක් ඒක මනසට ඒ වගේම රූපයක් අරගෙන ඒ රූපය තමයි අභ්‍යන්තරේ තියාගෙන සැප දුක් විඳින්න යන්නේ. එනිසා මේක මේ මානසික ක්‍රියාවලිය කියලා දැනගත්තනම් මේක යරි යලෙස් මේක පස්සේ දුවන හැලෙන ගතිය අපි අඩු කරලා මේකෙන් මේ රූපෙන් නිරුත් රූපේ මත නිදෙනවා. රූපෙන් නිදහස් වෙනවා. රූපෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ පින්නතුනේ අනාගාමී සත්‍ය දක්වා අපි දින වෙනවා. ඒ තරම් ධර්ම මාර්ගයක් ඉන්නේ විස්තර වෙනවා. එනිසා අපි නදුනේ මෙන්න මෙබඳු ධහමක් තමයි බුදු දහමෙන් අපට දේශනා කරන්නේ. මේ ධහමෝස්සේ අපේ චින්තනේ ලිහවා ගන්නවා. අපිට තේරෙනවා පින්නතුනි අපි මේ බාහිර දේවල් කියන ඇලිලා තියෙන්නේ. මේ යාන වාහන කියලා හෝ පුද්ගලයන් කියලා හෝ මේ ගේදොර කියලා හෝ ඇලිලා තියෙන්නේ බලාගෙන ගියාම අපේ හිත තමයි මේ ආසා කරලා තියෙන්නේ. සම්පූර්ණ මේ මානසික ක්‍රියාවලිය භෞතික දේවල් වලින් නෙවෙයි පින්නතුනි සැපලෙ සම සැප දුක් ඇති වෙලා තියෙන්නේ. සැප දුක් ඇති වෙලා තියෙන මොකක් ඉන්නද? මනස නිසා. මනසටයි අපි මේ රැවටෙලින්නේ. මනසටයි මේ රැවටෙලින්නේ. එනිසා මෙන්න මේ රැවටීම නැති කරන්න තමයි සම්මා දිට්ඨිය කියන එක දේශනා කළේ. මේ රැවටීම් සහගත දෘෂ්ටි කෝණයෙන් අපි මේ හැම දෙයක් දැසම බලන්නේ. අන්න ඒ අනවබෝධය දුරු කළ විද්‍යාව ඇති කරන්නයි සම්මා දිට්ඨිය තියෙන්නේ. ඒ සම්මා දිට්ඨිය ඇති කරගත්තොත්ින් එතෙන් පටන් සම්මා සංකප්පාදී සෙසු අංග ටික සම්පූර්ණ වෙමින් අපි නිවන් මාගේ ගමන් කරන අය බවට පත් වෙනවා. පින්නතුන් අපි මේ ධර්මයේ කියන්නේ මොකක්ද කියලා ඉතාම කෙටියෙන් මේ හැඳින්වීමක් කළේ සම්ම මේ මාතෘකාවට අදාළ කරුණු කියන පටන් ගත්තේ නේ. අද අපි මේ පින්නතුන් විස්තර කරන්න බලාපොරොත්තු වන ඉතාම සරල සූත්‍රයක් අංගුත්තර නිකායේ එන සුමනා කියන සූත්‍රය. අහලා තියෙනවද මීට කලින්? සුමනා දේවිය ගැන තමයි අහලා තේන්නත් පුළුවන්. කියනකොට හැබැයි මතක් වෙයි. ඈ අංගුත්තර නිකායේ කියන ග්‍රන්ථයේ එන සුමනා කියලා සූත්‍රය. සුමනා කියලා සිට දේවියක් විනාස ඉහළියන් රාශියක් සමග අස්ව කරත් වලින් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා. එමෙ කාන්තාවන් බුදුහාඳුර හැම වෙලේම ඇවිල්ලා තියෙන එකනේ. ඉතාලම සුහඳව කතා බහ කරලා ධර්මයේ කිනොඳ ගැටලු සාකච්ඡා කරලා තියෙනවා. දැන් කාලේ නම් ඇතැම් විට කාන්තාවන් මේ වගේ එනවා නම් ඉන්නේ වයසට ගියාම තමයි පන්සල කරා එන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙම අරමුණක් එන්න ඕනේ නැහැ. ජීවිතේ පිටින් පිට ඇවිල්ලා බුදුහාඳුර හැම වෙලේම සාකච්ඡා කරනවා. සුහඳව තමගේ ජීවිත ප්‍රශ්න ගැන සාකච්ඡා කරනවා. එවගේම බුදුරජාණන් වහන්සේ අනිත් ශාස්ත්‍රවරයන් සමග අන්‍යාගමික ශාස්ත්‍රවරු සමග ඉතාම සුහඳව කටයුතු කළා තියෙනවා. ඇතැමිට බුදුරජාණන් වහන්සේ දානයකට වැඩම කරනකොට දානයට වෙලා තියෙනවා නම් මගේ ඇතැමිට පින්නපාතේ වැඩම කරන මාර්ගය ආසන්නයේ අන්‍ය තීරිත කක්කුවා තියෙන බුදුහාම වැඩම කරන විදිහට. වැඩම කරලා ටික අතර කතා බහ කරමින් ඉඳලා ඇතැමිට ඒ හරිය කැමති බුදුහාම වෙන්න. බුදුහාමගේ වැඩම කරනකොට සමහර අය කතා කර කර ඉන්න අය නිශ්ශබ්ද වෙන මෙන්න මේ දවසම බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේ කෑ ගහනට සම්පිත ඉතර කැමති නැහැ. උන්වහන්සේ නිහඬ භාවය අවේකන සාස්තුරුවරේ. ඒ නිසා නිහඬ වෙන්න කියලා කවුරුත් නිහඬ වෙලා බුදුහාමුදුරන්ට එතන තියෙන හොඳම ආසනිය පිළිනමනස්සන් තියෙනවා. නෑ දැන් කාර්යයක් අපි දානෙකට යනකොට වෙලා තියෙනවා නම් ඇතැම්කට අපි අන්‍යාගමික තැනකට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට නෑ යන්න පුළුවන්. නමුත් දකින තුනෙන් ඇතැම්කට වෙන ආකාරයක් ඇති කරගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සම් සුහඳ වේයන් සමග කටයුතු කරපාස් ආගෙන ධර්මයේ සඳහන් වෙනවා. එසේම කර මේ සුමනාදේවි සමගයේ හේලියන් රාජ්‍යය සමග දිනක් බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. එවිට බුදුහාඳුරන්ට වැඳ නමස්කාර කරලා සුහඳව කතා බහ කළා. කතා බහ කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගෙන් ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. මේ ප්‍රශ්නේ අපේ කාට වැදගත් ප්‍රශ්නයක්. මගේ පිනතේ කවුරු සාදු කරයක් වස්සන්නේ? යැරිකට අවස්ථාවල් කරයක් වස්සන්නේ? හරි හොඳයි. දැන් අපි සුමනා සූත්‍රය අහන්නේ. හොඳට මතක තියාගන්න. සුමනා දේවි යහනව ස්වාමීන් මේ ලෝකේ පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් දන් දෙන අය එක්කෙනෙක් දන් දෙන්න කැමති නැහැ. ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. දායක කියල කෙනෙක් කාටද දෙන්න දුනි? දායකය කියන කාටද? ඕ දායක කියන්නේ දන් දෙන අයට. දන් දෙන්නේ නැත්නම් කවුරු හරි යාට කියන්නේ කවුරු කියලාද? අදායකද කියලා. ඔන්න දැන් තමන් කල්පනා කරන් තමන් දායකද අදායකද කියලා. ඇතැමිට දායක සමිතිය සභාපති වෙන්න පුළුවන්. දන් දෙන්නේ නැති කෙනෙක් නම් එයා දායකෙක් නෑ, එයා අදායකෙක්. ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. බුදුරජාණන් වහන්සේ යනවා ස්වාමීන් දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා ගිහින් වෙනස් කමක් තියෙනවා. මොකද එක්කෙනෙක් නිතර දන් දෙන කෙනෙක්, එක්කෙනෙක් එහෙම දන් දෙන්නේ නැහැ. මොනවාක්වත් කාටවත් දෙන්නේ නැහැ. නමුත් මේ දෙන්න කාරණා 30කින් සමානයි. මොනවාගෙන්ද සමාන? මේ දෙන්නාම ශ්‍රද්ධාවෙන් සමානයි. මේ දෙන්නාම සීලෙන් සමානයි. මේ දෙන්නා ප්‍රඥාවෙන් සමානයි. මොනවාගෙන්ද සමාන? පොත් සීලෙන් සමානයි, ශ්‍රද්ධාවෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි මේ තුන්දෙනා. නමුත් වෙනස් කමක් තියෙනවා. මොකද වෙනස් කම? එක්කෙනෙක් දන් දෙන කෙනෙක්, එක්කෙනෙක් දන් දෙන්නේ නැහැ. සුමනාදේවි යහන දැන් සුමනාදේවිය ධර්මඥානෙ තියෙන කෙනෙක්. මෙයා සෝවාන් වෙච්ච කෙනෙක් කියලා සඳහන් වෙනවා. එතකොට මේ මෙතනත් යහනවා මේ දෙන්නා මනුස්ස ලෝකෙන් චුත වෙලා මේ දෙන්න යනවා දිව්‍ය ලෝකෙ. දැන් බලන්න මේ සුමනාදේවිය හරියට දැනගෙන ඉන්න මේ දෙන්නාම දිව්‍ය ලෝක යන විදිය. ඒක තමයි කෙනෙකු ප්‍රශ්නේ අහන්නේ. මේ දෙන්නා මිය ගිහිල්ලා මේ දන් දෙන කෙනා සහ දන් නොදී ඉන්න මේ දෙන්නා දිව්‍ය ලෝක යනවා. මේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ දන් දෙන සහ දන් නොදෙන කියන මේ දෙන්න දිව්‍ය ලෝකෙ ගියොත් මේ දෙන්නාගේ වෙනසක් තියෙනවද කියලා අහුවා. මේ දෙන්නා කාරණා කිහිපකින් සමානයි. සීලයෙන්, ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් සමාන. දන් දීමෙන් සහ නොදීමෙන් කියන මේ කාරණා දෙකෙන් අසමාන මේ දෙන්නා. දිව්‍ය ලෝකෙ ගියාම දිව්‍ය ලෝකෙදි මේ දෙන්නාගේ වෙනසක් තියෙනවද කියලා බුදුහාම සඳහන් කරනවා. ඔව් සුමනාදේවිය මේ දෙන්නාගේ වෙනසක් තියෙනවා. දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා දිව්‍යමය වූ ආයුෂයෙන්, දිව්‍යමය වූ සැපයෙන්, දිව්‍යමය වූ බලයෙන්, දිව්‍යමය වූ යසසින්, දිව්‍යමය වූ අධිපති භාවයෙන් කියන මේ කරුණුවලින් අනිත් කෙනාට වඩා අග්‍රව ඉන්නවා කියලා. ආයුෂ, වරණ, සැප, යසස, අධිපති භාවය. ආවිෂයෙන්, වරණයෙන්, සැපයෙන්, යසසින්, අධිපති භාවයෙන් කියන්නේ දැන් දාණයෙන් ප්‍රඥාව ලැබෙනවා කියන මෙතන නැහැ. දැන් අපි කොහොමද පණවල දිහාලා තියෙන්නේ? දන් දෙන්න, දන් දීමේ ආයුෂ, වරණ, සැප බල ප්‍රඥාව ලැබෙනවා කියලා නේ. හොඳට මතක තියාගන්න දාණයෙන් ප්‍රඥාව ලැබෙනවා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. නෑ ඒකත් මතක තියාගන්න. එතකොට දන් නොදීපු කෙනාට වඩා දන් දීපු කෙනා දිව්‍යමය ආල්සයාගේ තියෙනවා. අනිත් අයට වඩා ලක්ෂණයි බබලනවා. අනිත් අයට වඩා සැප සම්පත් තියෙනවා. අනිත් අයට වඩා අධිපති භාවයක් තියෙනවා. අනිත් අයට වඩා හොඳ කීර්තියක් යසසක් තියෙනවා. ඇතැමිට ඉහළ දිව්‍ය ලෝකයේ මහා ආනුභාව සම්පන්න ඉපදෙනවා. නමුත් අනිත් කෙනාට ඉස්සර ආනුභාවයක් නැහැ. බොහොම පහළ දිව්‍ය ලෝකයක ඇතැමිට අල්පේ සාක්ෂි ඉපදෙන්නේ. නමුත් දැන් ප්‍රඥාවේ අඩුවක් නැහැ. යාගේ ශ්‍රද්ධාව සීලිය ප්‍රඥාව තුන ඉහළ මට්ටමේ දෙන්නම සමාන මට්ටමේ ඉන්නවා. නමුත් මේ දානය දීම සහ නොදීම කියන සිද්ධාන්තය මත මේ දෙන්නාගේ බාහිර බෞද්ධක සම්පත් ලැබීමේ වෙනසක් තියෙනවා. ඊළඟට මේ සුමනාදේවි යහනවා ස්වාමිනිය යම්කිසි අවස්ථාවක මේ දෙන්නා දිවි ලෝකෙන් සුත වෙලා නැවත මනුෂ්‍ය ලෝකයට ආවටින් මනුෂ්‍ය ලෝකයේදී මේ දෙන්නාගේ වෙනසක් තියෙනවද කියලා. දැන් මේ දිවි ලෝකෙ කියපු දෙන්නා නැවත දිව්‍යාංශ දකටලිය වෙලා නැවත එක තමයි මනුෂ්‍ය ලෝකෙට දෙනවා. මනුෂ්‍ය ලෝකෙට ආපු අවස්ථාවේදී මනුෂ්‍ය ලෝකයේදී මේ දෙන්නාගේ වෙනසක් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? ඔව් සුමනාදේවිය මේ දෙන්නාගේ වෙනසක් තියෙන මනුෂ්‍ය ලෝකයේදී. අර දන් දීපු කෙනා දන්නෝ දීපු කෙනාට වඩා මිනිස්සේ මේ ආයුෂයෙන් මිනිස්සේ මේ වරණයෙන් මිනිස්සේ මේ සැපතින් මිනිස්සේ මේ වූ යසසින් මිනිස්සේ මේ වූ අධිපති භාවයෙන් කියන මේ කරුණ වලින් අනිත් කෙනාට වඩා වැඩි. දැන් පිරිසක් එක්ක එකට ඉන්නකොට සංසදයේ දන් දීපු අය ඇතැම් වෙලේ බාහිර ලක්ෂණ වලින් බලා ගන්න පුළුවන්. අනිත් කෙනාට වඩා හොඳ දැන් මේ පින්නතුන් මෙහෙම දන්නේ කොහේ මෙහෙම ඉන්නේ නැත්නම් මේ වේවාගේ පුණ්‍ය මහිමයක් නැහැ. ඒ පුරුදු කරපු ලක්ෂණ මේ කාර්යය ළඟ තියෙනවා. ඒ පුහුණු කිරීම අඩු වැඩි සමත් යම්කිසි මට්ටමකින් අපට දැක ගන්නත් පුළුවන්. ඒ නිසා මේ වර්ණ සංපාත්‍ය ආදී මේ භෞතික මේ මෙයට කියන අපේ වාසනා ගුණ කියලා කියනවා. මේව ලැබෙන්නේ මේ දන් දීම කියන සිද්ධාන්තයත් එක්ක. නමුත් මේ දෙන්නාටම සුභතිය හිමි වුණා. මේ දන් නොදීම හෝ දීම කියන කාරණේ මත මේ එකිනෙකට අපලතුනේ නැහැ. වැඩගත් සමන්නේ එකයි. මොකද මේ දෙන්නාම ශ්‍රද්ධාව තියෙන දෙන්නටම දෙන්නම සිල්වත් දෙන්නම ප්‍රඥාවත්. ඒ නිසා මේ දෙන්නා මනස ලෝකයේදී සුභතිය ලබා ගත්තා. නමස්කල ආයු වර්ණ සැප යසස අධිපති භාවයේදී මේ කරුණවල වෙනසක් තියෙනවා. නැවත සොමනාදේවි යහනවා. නමුත් අරමදන් නොදීපු කෙනාට ඉච්චර නැහැ. යාට ඇතැමිට ප්‍රඥාව තියෙන තිමුණට ඇතැමිට සැඟ වෙලින් ඉච්චරයක් හැපිර පේන්නේ නැහැ. ඉච්චර ලස්සන නැහැ. ඉච්චරයට බලයක් ශක්තියක් බාහිර වශයෙන් ඉන්නේ නැහැ. අනිත්‍යගේ පිළිගැනීම ඉච්චර නැහැ. නමුත් යන පොතපත කියුවත් බණක් අහනවා කළා තියාට ඒක හොඳට සාර්ථක වෙනවා. අර ලැබීම් පක්ෂය අඩුයි. බාහිර රූප සම්පත්තිය මුහුණේ තියෙන ප්‍රසන්න භාවය ආදී ලක්ෂණ වලින් අඩුපන් තියෙනවා. නමුත් ප්‍රඥාවේ මොහොර ගැටලුවක් නැහැ. නැවතත් මේ සුමනාදේවි හතරවෙනි ප්‍රශ්නේ හැටියට අහනවා. මනුස්ස ලෝකයට ආපු මේ දෙන්නා මනුස්ස ලෝකයේදී මේ දෙන්නා මහාන වෙනවා. මහානුනොත් මේ දෙන්නා මහාන වෙච්ච මේ දෙන්නාගේ අතර වෙනසක් තියෙනවාද කියලා අහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔව් සුමනාදේවිය මහාන වෙච්ච මේ දෙන්නා මේ ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ දන් දෙන සහ දන් නොදෙන කියන මේ දෙන්නා මනුස්ස ලෝකයේදී මේ දෙන්නාගේ අතරේ වෙනසක් තියෙනවා. මහාන වෙච්ච දෙන්නගේ මොකද වෙනස? අර දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා මොනවද තියෙන්නේ? අන්න හරි, දානෙ ලැබෙනවා. ඈ කීවර පින්නපාත සේනාසන ගිලම්පත්ත කියන සිව්පස්යෙන් අනිත් කෙනාට වඩා වැඩි නිරෝගී භාවයේ වැඩි, අනිත් එක ප්‍රසාදයේ වැඩි, නැබෙන ගැසියේ වැඩි. දැන් මේවා අපි දැකලා දැන් මෙතන අපි ඊර්ෂ්‍යා කරන දැන් මෙතන. හොඳට භෞගෝලික සම්පත් ලැබෙන නොයෙක් විදිය පිරිකරාජ ලැබෙන අය කිරි අපි ඉතින් ඊර්ෂ්‍යා කරන ඊර්ෂ්‍යා කළ වැඩක් නැහැ. යාගේ සසර දීමුහි දීට තමයි හැම වෙන්නේ. අපිට ලැබෙන්නේ අඩුවක් තියෙනම් අපි දීමේ අඩුවක්ම තමයි තියෙන්නේ. ඒ නිසා අපි එච්චර ඒකට අමනාප කමක්වත් ඒත්යක් ඇති කර ගන්න ඕනේ. අපි ඒව දැකලා අපි දන් දීම පුරුදු කරගන්න එකයි කරන් තියෙන්නේ. එනිසා පින්නතුනි මේ දැන් අර මුල් සාර්ණාටික මිනිස්සේ ආයුෂ වර්ණ ආදී කරුණු අර දෙන්නටම වෙනස කිව්වා මුලදී මිනිස්සේ හැටියට. දැන් මහනුවර බලද්දී තියෙන වෙනස තමයි මේ සිව්පස්සේ ලැබීම කියන සාධකය තමයි එතින් තිරණය වෙන්නේ. එතකොට මේ සුමනාදේවි නැවත අහනවා අන්තිම ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ හැටියට. ස්වාමීනි මේ මහාන වෙච්ච මේ දෙන්න සම්බුද්ධ ශාසනයක මහාන වෙලා මේ දෙන්න ගුණ දහම් වර්ධනය කරලා බණ භාවනා ආදී කරලා යම් කිසි අවස්ථාවක මේ දෙන රහස් වුණොතින් මේ ඒකෝ දායකෝ ඒකෝ ආදායකෝ කියපු ආකාරයට දන් දෙන සහ දන් නොදෙන කියන මේ සිතාන්තිය මත වෙනස් වුණු මේ දෙන්න දිවි ලෝකෙ ගියා, නැවත මනුස්ස ලෝකෙට ආවා, මනුස්ස ලෝකෙදී මහනුණා. මහන වෙච්ච මේ දෙන්න යම් කිසි අවස්ථාවක රහස් භාවයේ සාක්ෂාත් කරගත්තනම් රහත් භාවයේහි නැත්නම් ආසවස්සිය ඥානයේහි මේ දෙන්නාගේ වෙනසක් තියෙනවාද කියලා ඇහුවා. උත්තරේ මොකද්ද? ඔව් පින්නතුනි හරි. මේ දෙන්නා රහත් භාවයට පත් වුණාට පස්සේ රහත් භාවයේහි වෙනසක් නැහැ. ආසවස්සිය ඥානයේදී සීවලේ හාමුදුරුවන්ගේ ලෝතක හාමුදුරුවන්ගේ අතරේ වෙනසක් නැහැ. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේ කෙනෙක්මයි. උන්වහන්සේට අර වෙන වෙන උන්වහන්සේ ධර්ම මාර්ගයේ පළමුවෙන් ගිය කෙනා හැටියට උන්වහන්සේ අග්‍රස්ථානපත් වුණා. උන්වහන්සේ ශ්‍රාවකෙන වෙන අභිඥාවෙන් වැඩි. නමුත් ආස්වාස්සේ ඥානෙ සමානයි. සද්දසාජා අසාධාරණ ඥානවලින් බුදුහාමුදුරුවන්ගේ වෙනස්කම් තිබුණා. නමුත් ආස්වාස්සේ ඥානෙන් බුදුරජාණන් වහන්සේ ඇරුසාන්දුරෝ සීවලියාන්දුරෝ ලෝතකහාන්දුරෝ බක්කුලහාන්දුරෝ පස්සේ කාර්යයේ නිකුරෝධාන්දුරෝ ඔක්කොම ආස්වාස්සේ ඥානෙන් සමානයි. ඔන්න පින්නතුනි මෙතෙන් එනකම බුදුහාමුදුරුවෝ වෙනස දේශනා කළා. සුමනා දේවිය මේ කරුණ ඇහුවට පස්සේ ඉතාම ප්‍රසාදයටපත් වුණා. ඇය යන්නේ ප්‍රකාශ කළා අච්චරියන් බන්තේ ස්වාමීන් ආචාර්යයන්. අච්චරියන් බන්තේ ස්වාමීන් ආචාර්යයන්. අලමීම දානානි ධාතුන් දානෙමයි දෙන්න ඕන. දානෙමයි දෙන්න ඕන කිය කිය සතුටටපත් වෙමින් බුදුහාමුදුරුවෝ ප්‍රසාදය ප්‍රකාශ කළා. එතනින් ඉක්මලා ගියා. පින්නතනි මේ දානය කියන එක ආනිසංස අපේ සමස්ත ජීවිතේ පුරාම විහිදෙන දෙයක් නේද? අරහත්ත්වයේ දක්වාම අපට ධර්ම මාර්ගේ යාම දක්වාම අපට වැදගත් වෙන දෙයක් තමයි දානය කියන එක. ඒ නිසා තමයි ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන සඳහන් කරද්දී දානමය පුණ්‍යක්‍රිය වස්තු, සීලමය පුණ්‍යක්‍රිය වස්තු, භාවනාමය පුණ්‍යක්‍රිය වස්තු කියලා පුණ්‍යක්‍රියා වස්තු ත්‍රිවිධයක් දේශනා කළා. බුදුහාම දේශනා කළා මා පුඤ්ඤස්ස බහයි පිනක බය වෙන්න එපා. පින නැවත නැවතත් කරන්න කියලා දේශනා කළා. පින තමයි පින්නුත් අපේ කුසලයට නැඹුරු කරන්නේ. ඒ පින තමයි අපි නිර්වාණ මාර්ගයේ ගමන කරද්දී අපට ඒ සඳහා සැපය අපට නියම විදියට ඒකට උපකාර වෙන්නේ. ඒ නිසා දන් දෙනවා කියන එක පින්නුත් ඉතාම වැදගත් දෙයක් මේ සම්බුද්ධ ශාසනය විතරක් නෙවෙයි. බුදුහාමර දේශනා කළ දානං වික්ඛවේ සත්පුරුෂ පඤ්ඤත්තං පඬිත පඤ්ඤත්තං කියලා. බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ නොවෙච්ච කාලවල ලෝකයේ පහළ වෙන බුද්ධිමත් නුවණ ඇති අය දානය කියන එක වර්ණනා කළ තියෙනවා කියලා. වරක් ආනහක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතං මිත්තානි ගන්තති කියලා. කොහොමද මිත්‍රයන් ජයග්‍රහණය කරන්නේ? මිත්‍රයන් හිස් දිනා ගන්නේ කොහොමද කියලා. බුදුහාම දේශනා කරනවා දදන් මිස්ථානි ගන්තති කියලා. දෙන කෙනායි මිතුරන් දිනාගන්නේ කියලා. එනිසා පින්නතුනි සුළු සුළුවෙන් අපි දානය පුරු කරන දැන් මේ පින්නතුන් දානය නැත්තම් අත්හැරීම පුරුදු කරන නිසා තමයි මෙහෙම හරි දවසක පන්සලට එන්නේ. දැනටමත් මේ පින්නතුන් මේක ආරම්භ කරලා තියෙන්නේ. නැති කෙනෙකුට පොහොය දවසකදීවත් මෙහෙම වෙන්න බෑ. ගෙදර බඩමුට්ටු ටික දාලා දූ දරුවෝ ටික දේපල ටික දාලා පොහේ දවසක දිවස් වෙන්න බෑ. මෙහෙම මාසික දවසක් හරි ගෙදරින් එනවායි කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ ලොකු ධර්මයක් තියෙනවා. දැනටමත් මේ පින්තුන් දානෙට හුරු වෙලා තියෙන්නේ. ඒ ගැන තමන් සතුටු වෙන්න. ඒ වගේම පින්තුනේ ලක්ෂණේ තමන් තවත් වැඩි දියුණු කරගන්නට ඕන. අත්හැරීම කියන එක දානෙ කියන එක පින්තුනේ. මේක පින්තුනේ දානෙ කිව්ව ගමන් බොහෝ දෙනෙකුට හිතෙන්නේ ස්වාමීන් වහන්සේලා හුඟක් වඩම්මවලා දෙන සාන්දික දානයක් තමයි අපිට බොහෝ විට මතකෙ දෙන්නේ. නමුත් පින්නතුනි මේක ඒ සාන්දික දානයේ අනිසංස වැඩි වුණාට මේ දානය කියන එක නිවසේ ඉඳන් අපට පුරුදු කරන්න පුළුවන්. ජීතර කෑම බීම ටික සකස් කරන අම්මා ඉන්නව නම් ඒ අම්මා ආහාර පාන ආදී ටික සකස් කරනකොට දරුවන් කෙරෙහි තමන්ගේ ස්වාමි භාර්යාවන් ඥාතීන් කෙරෙහි තමන්ගේ වැඩිහිටි දෙමව්පියෝ කෙරෙහි කරුණාවෙන් ඒ දානය ආහාර සකස් කරනවා නම් ඒ දානයක් සකස් කිරීමක් වෙනවා. ඒකත් පිනක් කරගන්න පුළුවන්. දුව දරුවන්ට ආහාර පාන ටික දෙනකොට ස්වාමි පුරුෂයාට දාන ටික දෙනකොට තමන්ගේ වැඩිහිටි අම්මට තාත්තට ගෙදරින් ආයට බොහොම ගෞරවයෙන් ඒ කැම ටික පිළිගන්නවන එක මේකත් පින්කමක්. සකසා දෙන්නට ඕන දානේ දෙනකොට නිතර දෙන්න ඕන සතතාභ්‍යාසය කියන එක තියෙන්න ඕන. සක්කච්ඡාකාරිතා සකසා කරන එක තියෙන්න ඕන. සහස්සා දානං දාසබ්බං කියන කාරණයක් තියෙනවා. සත්පුරුෂ දානයක ලක්ෂණයක්. තමන්ගේ දෑසියම දෙන්නටත් ඕන. දැන් සමහර නැත්තම් පන්සලට එහෙම දානේ සූදානම් කළා කවුරු හරි අත පිටත් කරනනේ. ඒකත් කොහොම හරි ඉතින් දානය දෙන්නේ කොහොමද? නමුත් වෙනතුනි වෙනත් කෙනෙක්ට යවනවා නම් ඒක සත්පුරුෂ දානයක් කියලා සඳහන් කරන්නේ නැහැ. ඒ සමාජන දානය සත්පුරුෂ දානයක් වෙන්න නම් දෑතින්ම තමන්ගේ දෑතින්ම දුන්නොත් තමයි සහස්සා දානන් දාතබ්බන් කියපු ආකාරයට තමන්ගේ දෑතින් දුන්නොත් තමයි ඒක හැබෑ ලෙසම සත්පුරුෂ දානයක් වෙන්නේ. ඒ වගේම පින්නතුනි දානයේ විවිධ ප්‍රභේද තියෙනවා. ආමිත දාන, අභය දාන, ධර්ම දාන ආදී වශයෙන් බොහෝ දෙනාට හිතෙන්නේ දානයක් දෙනවා නම් ලොකු වියදමක් කරන්න ඕන කියන හැඟීම ඇති වෙනවා. නමුත් පින්නතුනි මේක සුළු සුළුයෙන් හෝ අපිට ආරම්භ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරනවා මා ප්‍රමාණයට දානි ආනිසංස දන්න කෙනෙක් ඉන්නවා නම් ආහාරයට ගන්න කෑම ටිකෙන් ආහාර සංප්‍රයක් හෝ වෙනස් කෙනෙකුට නොදී අනුභව කරන්නේ නැහැ කියලා. ස්වාමීන් වහන්සේලාගේ දිනචරියාවේ එක්තරා කාරණයක් සඳහන් කරනවා බත් සරලුවක්වත් දන් දීලා කියලා. ස්වාමීන් වහන්සේලා දානය අනුභව කරන්න කලින් වඳන කලින් ළඟම ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට මොන හරි දෙයක් පූජා කරනවා. බත් ටිකක් හරි ඒ ස්වාමීන් වහන්සේගේ පාදයට දානවා. ඒකත් තින්කමක් පිණිසුනේ. ඒ විතරක් නෙමෙයි දාන භාජනයේ කෑම භාජනයේ මේ පිළිතුන් සාහාර පාන ආදී සකස් කරන අනුභව කරන භාජන හොදනවා. මේ හොදන භාජනයේදී නිදුල් ටික හොව තමා කරුණාවෙන් මෛත්‍රියෙන් ඒක හොදන කුඩා සතේකට ආහාර වේවා කියන අදහසින් ආහාර ගන්න පුළුවන් ස්ථානයකට ඒක දානවා නම් කුඩා බත් කැටයක් හරි කූඹියක් හරි ඒක අරගෙන ගිහින් අනුභව කරොතින් ඒකිනුත් සමන්ට පිනක් සිද්ධ වෙනවා. අපි පින්නතුන් මේ පින්කම් කරගන්න අවස්ථාවේ ඒ වගේම මේ කුඩා දූපතුන් ඉන්නවා මේ ළමයින්ට පුළුවන් ගෙවල් අපි දානවා සමහර අය ගෙදර සත්තු වාහන කෑම කන්න කුඩාවට ලෑලි කැල්ලක් වගේ ගහලා ඉහළ ස්ථානයක යම් ස්ථානයක් තියෙනවා. ඒ වගේම ගස්වල ගෙඩි ආදිය තියෙනවා නම් ඒ ගෙඩි ටික ඔක්කොම කඩන්නේ නැහැ අපි. සත්තුන්ට ටිකක් අපි කියලා දෙනවා. ඒ වගේම සතේ කාපු ගෙඩියක් තියෙනවා නම් අඹ ගෙඩියක් වගේ භාගයක් කාලා තියෙනවා නම් ඒ භාගය අපි ගහේදී කඩන්නේ නැහැ. වැටෙනකම් ඉන්නවා අපි. ඉතුරු ටිකේ සතට අපි කන්න දෙනවා. එනිසා විශේෂයෙන්ම අපි අපේ ගස්වල හැදෙන දේවල් වල ඉඳන්ම පිණුතුනි අපිට මේ දාහනය හුරු කරන්න පුළුවන්. මේව කරන්න කරන්න පිණුතුනි අපේ ජීවිතයේ පුදුම විදියෙ යහපතක් සිද්ධ වෙනවා. සමහරගේ ජීවිතයේ සතුට අභ්‍යන්තර තෘප්ති අඩු ගැටියක් තියෙනවා. මේ අඩුව තමයි පිණුතුනි මෙන්න මේ වගේ තින්කම් වල තියෙන අඩුව අපි. අපි නිතරම පිනට කුසලයට මේ දාහනයට හුරු වෙලා අපේ චින්තනය මෙහෙවලා තියෙනවා නම් අපේ ජීවිතේ ලොකු තෘප්තියක් තියෙනවා. නිතරම අනිත් කෙනෙකුට දෙන්න අත සෝදාගෙන ඉන්න කියලායි සඳහන් කරන්නේ. වෙනත් කෙනෙකුට යම් කිසි දෙයක් දෙන්න අපේක්ෂාවෙන් ඉන්න. යම් කිසි කෙනෙක් ගන්න ඉන්නවා කියලා කියන්නේ අපට ලොකු ප්‍රතිනාදයක් ඒක. දැන් අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බෝධි පාරිසික ධර්ම සම්පූර්ණ කරන කාලේ ඇතැම්මිට උන්වහන්සේ සසර ගුණධම් සම්පූර්ණ කිරීමේ ආනිසංස හැටියට උන්වහන්සේට මහා ධන සංදයන් තමන්ගේ ඥාති පරපුරින් ලැබිලා තියෙනවා. එහෙම ලැබෙච්ච අවස්ථාවේදී උන්වහන්සේ කල්පනා කරනවා මගේ ඥාති මිත්‍රාදීන් මෙච්චර මහා ධන සංදයක් මහ දුක් විඳලා හරි හම්බ කළා අනේ මේ ඔක්කොම ටික මේ අය දාලා ගිහලා කිසියම් දෙයක් අරගෙන ගිහලා නැහැ. මං කරන්න ඕන කොහොම හරි මේව ටික අරගෙන යන්න ඕනේ කියලා මහත් දැන් කරන්නේ. ඒව දන් දෙනවා. හැකිතාක් දන් දෙනවා. ඒ නිසා පින්නතුනි අතරගත්තු දේ දාලා යනවා. ඉතරගත්තු දේ අරගෙන යනවා. ඒ නිසා ඇතැම්මිට ජීවිත අවසාන කාලේ හරි දෙන්න පුළුවන් දේවල් තියෙනවා නම් අපි මේ හාමුදුරන්ටම දෙන්න කියලා කියන්නේ අවශ්‍යතා තියෙන අයට බලලා පින්නතුනි යම් දෙයක් අත්හැරීම අපි පුරු කරන්නට ඕන. ඒක ඉතාම වටිනා දෙයක්. බොහෝ විට සමහර අයට මේක මරණ මොහොත දක්වාම අත්හැරෙන්න බැරිකම තියෙනවා. එනිසා ටිකෙන් ටික අපි අත්හැරීම හුරු කරන්න ඕන. අත්හැරීම තුළින් පින්නතුනි ලොකු යහපතක් සිද්ධ වෙනවා. දැන් මෙහිදී පින්නතුනි අපි ආනිසංස සලසා ගැනීමේදී දානය දෙනකොට අපි කාරණයක් ගැන සඳහන් වෙනවා. ලබන පිරිසේ සිල්වත් ගුණවත්කම් ගැන අපි බොහෝ විට බලනවා නේද? ඒක බැලුවට වරදක් නෑ. ධර්මයේ සඳහන් වෙන දක්ෂින සූත්‍රවල විභංග කියලා සූත්‍ර තියෙනවා. විභංග සූත්‍රවල ධර්මයේ සඳහන් වෙනවා දානය පිළිගන්නා පස්සේ තියෙන සීලාදී ගුණධම්වල මට්ටම අනුව ලැබෙන අනිසංසවල වෙනසක් තියෙනවා. නමුත් පින්නතුනි මේ තමා දානය දෙන්නේ අත්හරින්නේ ලෝකෝත්තර විමුක්තියක් අපේක්ෂාවෙන් නම් ලෝභය නැති කර ගැනීම අපේක්ෂාවෙන් නම් මේ දානය දෙන්නේ. එහෙම දෙන කෙනා පින්නතුනි ලබන කෙනාගේ සිල්වත් ගුණවත්කම් ගැන බලන්නේ නැහැ. එයාට ඕනේ සමාධි හිතේ තියෙන මේ බැඳීම මේ තෘෂ්ණාව අඩු කර ගැනීම අපේක්ෂාව විතරයි තියෙන්නේ. මේ පිළිතුරු ඇතැම් විට අහලා ඇති හස්ති ගාම උග පෙර සූත්‍රයක් අපි මේ ඉස්සෙල් මේ පිළිතුරු සඳහන් කළා. හස්ති ගාම උග කියලා ගෘහපතියේ බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටියා. මේ උග ගෘහපතියාගේ ජීවිතය ආශ්චර්යවත් කරුණු අටක් ගැන සඳහන් වෙනවා. මේ කරුණු වලින් එකක් ගැන සඳහන් වෙනවා. මේ ගෘහපතියා හිතවත් ඔහු ආශ්‍රය කරන දෙවිවරු ඉන්නවා. රාත්‍රී කාලේ දෙවිවරු වෙවිලා මේ ගෘහපතියත් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන අවස්ථාවේදී සඳහන් කරන මේ ගෘහපතිය නිතරම ස්වාමීන් වහන්සේ ඇසුරු කරන කෙනෙක්. දෙවියන් ඇවිල්ලා කියනවා ගෘහපතිව ඇසුරු කරන අන්න අසවල් ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා. අසවල් ස්වාමීන් වහන්සේලා අනාගාමී අය. අසවල් ස්වාමීන් වහන්සේලා සකදාගාමී අය. අහවල් ස්වාමීන් වහන්සේ සෝතාපන්න කෙනෙක්. අසවල් ස්වාමීන් වහන්සේලා දුස්සීලාය. කියන මෙන්න මෙහෙම දෙවරු වෙවිලා මේ ස්වාමීන් වහන්සේලාගේ ආධ්‍යාත්මික ස්වභාවය ගැන සඳහන් කරනවා. ඒ සඳහන් කිරීම නෙවෙයි ආශ්‍රයවත් කරුණ පින්නතුනි. මේ ගෘහපතිය සඳහන් කරනවා. එතකොට මම ඇසුරු කරන ස්වාමීන් වහන්සේ ගැන මම හොඳට දැනගෙන ආශ්‍රය කරන්නේ. කොයි ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්ද? කොයි ස්වාමීන් වහන්සේ දුස්සීලද කියලා මම දැනගෙන ආශ්‍රය කරන්නේ. නමුත් මගේ නිවසට වඩා මම ස්වාමීන් වහන්සේලාට දාහනේ දෙනකොට මා කිසියම් වෙනසක් නොමැතිව මේ කාටත් සමානව දානය පූජා කරනවා කියලා. දැන් මේ පින්තුන් නම් එහෙම දැනගත්තොත් දැන් මේ කාර ඉහෙලිහෙල ආධ්‍යාත්මික ගුණ තියෙන අයට වැඩිපුර සැලකිලි දක්වන්නේ. නමුත් පින්තුනි මේ පුද්ගලයා සමාජ එක්කේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ උග්‍ර ධර්මයේ දන්නේ නැති කෙනෙක් කියලා. නමුත් මතක තියාගන්න මේ උග්‍ර පිටුවරයා උග්‍ර ගෘහපතිය අනාගාමී වෙච්ච කෙනෙක්. අනාගාමී ගෘහස්ථ ජීවිතයෙන් ගත කරපු කෙනෙක්. ඔහු දානේ පූජා කරනකොට ඒ පූජාව ළඟට ස්වාමීන් වහන්සේගේ මුහුණ දෙස නෙවෙයි බලන්නේ දාන පාත්‍රය දෙසයි දාන භාජන දෙසයි බලන්නේ. ඒ දෙස බලලා දානේ පූජා කරන්නේ. ඒ නිසා තෘෂ්ණාව අත්හැරීමේ අපේක්ෂාවෙන් නම් දෙන්නේ. මේ අවස්ථාවේදී බලන්නේ ලබන කෙනාට අවශ්‍යතාවය විතරයි බලන්නේ. අවශ්‍යතාවය විතරයි බලන්නේ. ඒ අත්හරින්න පුළුවන් දේ අත්හරිනවා. නොඑක් දේවල් අපි ජීවිතවල දෙනවා පින්තුමින්. ඇතැම් විට අපටම දානයක් දෙන්න බැරි වුණත් දානය දෙන වෙලක් අපේ හිත මිත්‍රාදීන් ඥාතින් ආදීන් ඉන්නවා නම් අපට එවැනි අවස්ථාවකදී දානයට සහභාගී වෙන්න පුළුවන් අපට. මෙන්න මේ අවස්ථාව උගහාගෙන දෙන අහිමි කරගන්නවා. දානේ ගෙදරකට යනවායි කියලා කියන්නේ පින්නතුමි අපේ පරණ වැඩිහිටියන්ගේ ලක්ෂණයක් කතාවක් කියනවා. දානේ ගෙදරට යන්නේ ඇයි අපි? දානේ බෙරන්නේ යන්නේ. දැන් කෙට දානේ ගෙදරක් තියෙනවා අපි ධම් බෙරන්න යමු කියලා අද ඉඳන් සූදානම් වෙනවා. කොහොමද සූදානම් වෙන්නේ? දානෙකට යන කොහොමද සූදානම් වෙන්නේ? ඔව් දානේ බෙදන්න මොකක් හරි දෙයක් සූදානම් කරගන්නවා. අඩුමානේ පට්ටියක් උයා ගන්නවා, වෑන්ජනයක් උයා ගන්නවා. නැත්නම් ඒ පෙළවලියක් හරි මොකක් හරි දෙයක් ඒ දානෙට ගෙන යන්න පුළුවන් දෙයක් සකස් කරගන්නවා නේද? නම් බෙදන්නයි යන්නේ. නමුත් දැන් වර්තමාන වෙද මේක වෙනස් වෙලා. දැන් දානේ බෙදන්නද යන්නේ? නෑ දැන් යන්නේ දහනේ වෙලා නෙවෙයි නේ. දාන ඉවරණ කිට්ටුව තමයි හාමුදුර නැගිටින වෙලාව කිට්ටු වෙන තමයි දැන් යන්නේ. මේ අය නෙවෙයි සමහර අය. ඒ නිසා පින්නතුනි මතක තියාගන්න දානේ ගෙදරකට යනකොට අපට හොඳම අවස්ථාවක් මේක. 19ක් නම් වැඩම කරන්නේ කෙසෙල් කිටි 10ක් කරන් ගියත් 19ටම පූජා කරලා සාංගික දානයක් තමයි එහෙමම ලබා ගන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. මේ අවස්ථාව අපි අහිමි කරගන්න හොඳ හොඳනේ අපි. ඒ නිසා ඒ ගෙදරට මොන හරි අරන් ගියා කියලා ගෙදරේ කවුරුත් අමනාප නැහැ සතුටේ. දාන ගෙදරට ගිහිල්ලා සමන්ගේ ගෙදර වගේ දානේ බෙදෙනවට සම්බන්ධ වෙන්න. ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න තමයි හොඳම අවස්ථාවක් මේක. ඒ නිසා සමහර අයම දානවලට ගිහිල්ලා මම අසවල් දානවලට ගියා කියලා පින් පොත්වල ලියාගෙන ඒ වැඩම කරපු ස්වාමීන් වහන්සේලගේ සංඛ්‍යාව ලියාගෙන ඉන්න තැනක් අර. එතකොට දැන් අර දානේ දීමු සංඛ්‍යාම සමා දුන්නේ කොමන්ද කියන එක නෙවෙයි තීරණය වන්නේ තමා කොච්චර ශ්‍රද්ධාවකින්ද දුන්නේ කියලා. ඇතැමිට එක විස්කෝතුමක් වෙන්න පුළුවන් පූජා කරේ මහසූ ශ්‍රද්ධා වෙන පූජකලින්. ඇතැමිට අර දානීය පූජා කරන මහා වියදමක් කරපු අයට වඩා ආනිසංස ලැබෙනවා අර එක විස්කෝත පූජ කරපු කෙනාට. එහෙම කරුණ ගැන අපේ විමානවත්තු කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා. සමහර රජවරු තමන්ගේ ඇමතිවරුන්ට කියලා දාන සූදානම් කළ ස්වාමීන් වහන්සේලාට පූජා කරලා ඇතැමිට සාරිපුත්ත හාමුදුරු දිව්‍ය ලෝකේ යනකොට දකිනවා මහා දිව්‍ය විමානවල ඉන්නවා සමහර දෙවරු ඉන්න කුඩා දිව්‍ය ලෝකවල අල්පේ සාක්ෂි වෙනවා. බලනවා අර මහා දිව්‍ය සම්පත් ලබලා තියෙන කවුද? අර දානීය සකස් කරපු ඇමතියා. දානීය සකස් කරපු ඇමතිවරයා ඉහළ දිව්‍ය ලෝකයේ මහතු සම්පත් ලබාගෙන ඉන්නවා. ඒ දානීය විඳන් කරපු රජතුමා පහළ දිව්‍ය ලෝකයේ අල්පේ සාක්ෂි වී ඉපදිනවා. එනිසා පින්නතුනි කොච්චර නම් ශ්‍රද්ධාවකින් මේ දානේ පූජා කරන්නේ පින්නතුනි සාමික දානේ අනිසංස වැඩි මේ වැඩමකල්ලේ ඉන්නේ සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේ නය කියන බලවත් ශ්‍රද්ධා පිටුවාගෙන අපි දානේ පූජා කරන්න ඕන. බුද්ධ පූජාව තියෙන කොටත් එහෙමයි. දැන් අපි බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා අපි කියමු රත්තරන්ෙන් හදපු බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඒ වගේම එතනම තියෙන මැටි වලින් හදපු බුද්ධ ප්‍රතිමාවකුත් තියෙනවා. මේ පිළිම දෙකෙන් වැඩිපුර ආනිසංස සිද්ධවන්නේ මොන පිළිමකට පූජා කරවතින්ද? හා මැටි පිළිමේද රත්තරන් පිළිමේද? ආ පින්නතුනි මේක තීරණය වන්නේ තමයි කොච්චර ශ්‍රද්ධාව පිහිටුවාගෙන ඇතැමිට රත්තරන් පිළිමේට පූජා කරන්නේ ශ්‍රද්ධාව අඩු වෙනනම් ඊට වඩා ශ්‍රද්ධාව උපදවාගෙන නම් අර අටු වටිනාකමක් තියෙන මැටි පිළිමේට පූජා කරන්නේ මේ බුදුහාමුදුරුවනේ මගේ නිවසේ වැඩම කරලා ඉන්නේ කියන හැඟීමෙන් අර මැටි පිළිමේට පූජා කළා අර රත්තරන් පිළිමේට දානේ පූජා කරනට වඩා ආනිසංසල සාගන්න පුළුවන්. ඒ සම්පින්නතුනි දානේ ආනිසංස කොටේක ලැබෙනවාද කියන එක තීරණය වෙන සමාධිය ප්‍රසාදය මතයි. ඉතාම සතුටින් යෙදේ දෙන්න. දුගීමගේ යාචකහිතේ යමක් දුන්නා ඉතාම සතුටින් දෙන්න. ඒ වගේම දරුවෝ ඉන්න පින්නතුන් මෙතන ගස්කිනේ තම කුඩා දුව දරුවෝ ඉන්නවා නම් මතක තියාගන්න දරුවන්ගේ අනාගතය සාර්ථක වෙන්න නම් ඒ වයසෙම ඉන්න ඉගෙන ගන්න දක්ෂ අඩුපාඩුකම් තියෙන දුෂ්කරතා තියෙන දරුවෙකුට පුළුවන් නම් උදව්වක් කරන්න වාර්ෂිකවල් අවුරුද්දකට සැරයක්වත් දරුවෙකුට අසරණ දරුවෙකුට පොත් පාටිකක් කරන් දෙන්න ඇඳුමක් කරන් දෙන්න සපත්තු කෝටමක් කරන් දෙන්න. මෙහෙම කරනකොට පින්නතුනි වෙනත් දරුවෙකුට සලකනකොට ඒ සලකන සැලකිල්ල තමන්ගේ දරුවට එහෙම පිළිගන්න එක. ඒ නිසා එවැනි විදිහට සලකනකොට තමන්ගේ දරුවන්ගේ අනාගතය සාර්ථක වෙනවා. තමන්ගේ දරුවන් ඇතැම් විට ඉහළටම දියුණු වෙන්න තමන්ගේ දරුවන්ට ඒක ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා අනිත් හැකියාවක් දේශන ශක්තිමත්ව උපකාර කරන්න ඕනේ ඉතාම අනිසංසදායී දෙයක්. ඒ වගේම අපි නිතර මේ භෞතික දේවල් අපි විවිධ දේවල් දෙනවා. නමුත් ඒ සියලටම වඩා වටිනාම දේ හැටියට ධර්මයේ සඳහන් කළ තියෙන්නේ සම්පදානං ධම්මදාන විනාතිකි පාකර ධර්මයෙන් කරන අනුග්‍රහය. දහම් පත්‍රිකා ආදී පූජා කිරීම, ඒ වගේම ධර්ම දේශනාවට අනුග්‍රහ දැක්වීම, ධර්මයේ කියවීම මේක බලවත් කුසලයක් හැටියට සඳහන් වෙනවා. මොකද පින්නතුනි හේතුවත් ඇතැම්මිට අපි ඇඳුමක් දුන්නොත් ඒ ඇඳුම උපරිම අවුරුද්දයි. කෑම වේලක් දුන්නොත් දවසයි උපරිම. නමුත් ධර්මයේ අහන්නට ලැබෙනවා කියන එක ඇතැම් විට අවුරුදු 100 ගානකට සතර වාසිය ගානකට හේතු වෙන දෙයක් තමයි එක දහම් පණියක් ගැසීම කියලා කියන්නේ. ඒ නිසා ධර්ම දානමය පින්කමකට අපි අනුග්‍රහ දක්වන්නට ඕන. අපේ රටේදී සමහර රජවරු ලංකාවේ ඉන්න සියලුම විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාට ධර්ම පරිස්කාර පූජා කළේ රජතුමා රජ භාණ්ඩාගාරින්. ධර්ම දානමය පින්කම රජතුමාම සිදු කළේ සමහර කාලවල අපේ රටේදී සැදහවත් රජවරු. පස්සේ කාලේ තමයි සාමාන්‍යයට මේ අවස්ථාව ලැබුණේ. මොකද බුද්ධිමත් ශ්‍රද්ධාවන්ත රජවරු මේ ධර්මානිසංසය පිළිබඳව ධර්ම දානමය අනිසංස පිළිබඳව දැනගෙන හිටියා. විශේෂයෙන් දුටුගැමුණු රජතුමා මේ ධර්ම දානමය පින්කම අනිසංස දැනගෙන දවසක් රජතුමා කල්පනා කළා මම ධර්ම දේශනාවක් කළා අනිසංස සිද්ධ කරගන්න ඕනේ කියන හැඟීමෙන් ධර්මාසනාරූඪ වුණ රජතුමා. රජතුමා බණ කියන සූදානම් වෙනා කියලා දැනගත් අවස්ථාවේ ස්වාමීන් වහන්සේලා වැඩම කළා අරහතන් වහන්සේලා වැඩම කළා. නමුත් රජතුමාට ධර්ම දේශනා කරගන්න බැරුව ගිය අවස්ථාවේදී රජතුමා කලේ ගමක් පාසා ධර්ම අමාත්‍යයන් පත් කළා. ඒ ධර්ම අමාත්‍යවරුන්ගේ මාර්ගයෙන් රටේ හැමතැනම ධර්ම දේශනා කරන්නට අවස්ථාව සලසලා දීලා හේතුලින් ධර්ම දානමය පින්කම් සිදු කරගන්නට අවස්ථාව සලසා ගත්තා. ඒ බුද්ධිමත් රජවරු වෙනතුනි ක්‍රියා කරපු ආකාරය. ඒ නිසා අපි මේ දානමය පින්කම පින්තුනේ නිවසේදී ඉඳුළු වාදනයේ තේදීමේ පටන් එතනින් ආරම්භ කරලා සාංගික දානමය පින්කමට සහභාගී වීම දක්වාම ජීවිතේ හැමදාම කුමන හෝ කුසල ධර්මයකින් දානමය පින්කමට අපි හවුල් වෙන්නට ඕන. අපේ බෞද්ධ නිවෙස්වල අපි දානවා දවල් 12ට කලින් නිවසේ ආහාර පාන ආදී සකස් කරනවා. ඇයි එහෙම සකස් කරන්නේ? බුද්ධ පූජාව තියන්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වැඩම කරෝතින් පිණ්ඩපාතේ ටිකක් බෙදන්න. අනේ අනාථ පිණ්ඩික සිටුමා විසාකා උපාසිකාව වැනි ඇත්තන්ගේ නිවෙස් ගැන සඳහන් වෙනවා පඤ්ඤාස්ථානයේ වාසනානි කියලා සඳහන් කරන්නේ. නිතරම මේ නිවෙස්වල ආසන පනවල ඇති දෙ ස්වාමීන් වහන්සේලාට. ආසන පනවල තියෙනයි කියන්නේ ඔව් ආසන විතරක් නෙවෙයි ආසන වලට සාපේක්ෂව ධානයක් හැම අවස්ථාවෙම සූදානම් කරලා තිබෙනවා. එනිසා බෞද්ධ නිවෙස්වල පිණිසුනි ස්වාමීන් වහන්සේ කෙනෙක් විතර වැඩේකින් අපේක්ෂාවෙන් ඉන්නවනේ. සමහර අපි දන්නවා දවල් කාලේ මගදී හමුණා සමහර අය ස්වාමීන් වහන්සේ දැන් ධානය වළඳන වෙලාවට අපි ධාන් ටිකක් වළඳමු කියලා සමහර ශ්‍රද්ධාවන්තයා ළඟ තියෙන කඩේකට එකංගිලා ඇඟට ධානය පූජා කරන අවස්ථාවේ මේ තරම්ම ශ්‍රද්ධාවන්තයෝ ඉන්නවා. ඇතැම් විට මහා මගදී ගමන් කරද්දී උදේ පින්ඩපාතේ අපි වැඩම කරන අවස්ථාවේදී අපි දැකලා තියෙන සමහර අය යම් ගුරුමය සියමගේ රටවල මේක හුඟක් තියෙනවා. උදෑසන නිවසෙන් පිට වෙන්නේ හැම දිනෙකම ඉස්සෙල්ලාම හම් වෙන ස්වාමීන් වහන්සේ කෙනෙකුට ධානය පූජා කරන්න බලාගෙන කොමන හෝ දෙයක් තමන්ගේ බෑග් එකේ දාගෙන යන්නේ. බුරුමේ සියම රටවල බුරුමේ ස්වාමීන් වහන්සේලා දොළොස් ලක්ෂයක් ඉන්නවා. සියමේ ස්වාමීන් වහන්සේලා ලක්ෂ 14ක් ඉන්නවා. ලංකාවේ කොච්චර දෙන්නේ? ලංකාවේ 25000 ඉන්නේ. ලංකාවේ ලක්ෂයක් නැහැ. ලක්ෂ ගණන් ඉන්නේ රටවල ළය ස්වාමීන් වහන්සේලා සලකන්නේ එහෙමයි. ඒ රටවල පින්නොතුනි වාහනවල යනකොට බස්වල ස්වාමීන් වහන්සේලාගෙන් සල්ලි ගන්නෑ. සල්ලි ගන්නෑ. ඉතින් අපේ රටේ අපේ බුද්ධාගමයන් ඉන්නවා කියලා කිව්වට බොහෝ වෙලෙ එහෙම නැහැ. එහෙම කරන අය තියෙන ශ්‍රද්ධාවන්තයෝ ඉන්න සමහර විට බස් වලට නැග්ගහම සමහර අය සල්ලි ගන්නෑ. බොහොම හොඳ කොන්දොස්තර මහතුරු ඉන්නවා. නමුත් මේ බස් බොහෝ වෙලෙ පින්නොතුනි මේ බස් වල ගහලා තියෙන්නේ යේසු පිටය කියලා ගහලා තියෙන්නේ. යේසු පිටය කියලා ගහම බස් වල එනම් බොහෝ වෙලෙ සල්ලි ගන්නෑ හාමුදුරනේ. බුදු සරණයි කියලා ගහපුවාගෙන් තමයි ගැටලු තියෙන්නේ. බුදු සරණයි කියලා ගහක් වස්ත නැදමිට සීට් එකක් වස්ත මේ නැස්සා කොහොම දුර්ලභයි තියෙන්නේ. ඒ නිසා එහෙම තත්ත්වයක් තියෙනවා. කෙසේ වෙතත් වින්නුනේ අපිට මේ ලැබෙන අවස්ථාවවලදී අවස්ථාවනේ අපි ප්‍රයෝජන ගන්නට ඕන. අපේ ජීවිතයේ වටිනාම තින්කමක් ඇදෙන අපි දානමය තින්කම සලකනවා. ඒ නිසා තමන්ගේ නිවසේ ඉන්න දරුවන්ට, වැඩිහිටි අම්මට තාත්තට, නිවසේ ඇති කරන සතුන්ට, නිවසේ වැඩ කරන්නේ කෙනෙක් ඉන්නවා නම් දවසකට හරි ඒ කෙනාට ආහාර පාන ආදී යම් දෙයකින් අපි උපස්ථානය කරන්නට ඕන. අපි දානමය තින්කමට හවුල් වෙන්නට ඕන. අන්න ඒකත් අපි දානයට සහභාගී වෙනවා නම් පින්තුනි ආශ්‍රවස්සේ ඥාන ලැබීම දක්වාම අපට මේ ආනිසංස තියෙනවා. යතර විශේෂයෙන් මතක තියාගන්න කාරණයක් තියෙනවා පින්නතුනි. දානය කියන එක සුගතියේ තීරණය කරන එකම කාරණේ වෙන්නේ. දැන් අපි දන්නවා දැන් නොදීපු වෙනක් පින්නතුනි සුගතිගාමි වුණා. සුගතිගාමි වෙන්න ප්‍රධානම පාරගය තමයි සීලය. ප්‍රඥාව, සීලය, ප්‍රඥාව අපේ ළඟ තියෙනවා නම් දානය අඩුපාඩුකම් තිබුණත් අපට සුගතිගාමි වෙන්න පුළුවන්. අපට නිවන් දකින්න පුළුවන්. නමුත් වෙනතුනි දානය හොඳට ප්‍රගුණ කළ තියෙනවා නම් සසරේදී අපට වෙනත් පින්කම් වලට වඩා දානය ආනිසංස නිසා පහසුවෙන් මේ නිවන් මාර්ගය අපට ගමන් කරන අවස්ථාවක් තියෙනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ එක්තරා දිග ගමනක් ස්වාමීන් වහන්සේලා සිය ගණනක් සමග වැඩම කළා. වැඩම කරන අවස්ථාවේදී එක්තරා අවස්ථාවක තුම්මං ස්ථානයකට තුම්මං හන්දියටපත් වුණා. මේ තුම්මං හන්දියේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටට ආනන්ද හාමුදුරුවෝ වෙලා අහනවා ස්වාමීනි මේ මාර්ග දෙකෙන් අපට යන්න පුළුවන්. එක මාර්ගයකින් ගියොත් මාර්ගයෙන් වා ඈතයි. නමුත් හොඳට ගම් දනව් තියෙන ප්‍රදේශයක් සත්‍රීකයි දානය හොඳට ලැබෙනවා. අනිත් පාරේ ගියොත් ඉතාම ළඟයි. නමුත් මාර්ගයේ දුස්තරය කියලා ලෙක්කද නැහැ. ස්වාමීනි අපි මේ පාරවල් දෙකෙන් කොයි පාරද තෝරගන්නේ කියලා ඇහුවා. බුදුහාරම කද දේශනා කළේ දුෂ්කර පාරෙන්ද පහසු පාරෙන්ද? බුදුහාමුදුරුවෝ හරහා ආනන්ද හඳුරන්නේ ආනන්ද සීවලි ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක කියලා. බුදුහාමුදුරුවෝ සීවලිත් ඇවිල්ලා ඉන්නේ කියලා. ආනන්ද හඳුරෝ කියනවා ඔව් ස්වාමීනි සීවලි හඳුරුව වැඩම කළේ ඉන්නේ. එහෙනම් ආනන්ද අපි තෝරගමු අර ළඟින් තියෙන දුෂ්කර මාර්ගය අපි යමු අපිට ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මාර්ගයේදී ගැටලු වුණා ආහාර පානියදී අඩු පාඩු වුණා. තියෝරි හාන්දු විටින් විට පින්න කාටි වැඩම කළා අර පන්තිය නමටම ස්වාමින් වහන්සේලාට දානීය රැගෙන එමින් අහසින් අර දානීය පූජා කරමින් දින ගානක් ගත කරමින් මේ මාර්ගයේ ඉක්මනින් ගියා. පින්නතනි තියෝරි හාන්දු සංසර දානීය පුරුදු කිරීම අනිසංසය ඒ අනිසංසය අනිසයටත් ලැබුණ ලැබුණා. ඒ වගේම පින්නතනි අපි දන්නව ලෝසක හාන්දුරන්ගේ කතාව ලෝසක හාන්දුර සංසරේ දානීය තියෙන අඩුපාඩු වන් නිසා දානීය වළක්වපු නිසා උන්වහන්සේ ඉපදිච්ච අවස්ථාවේදී මුළු ගමකටම ආහාර පාන ආදිය නැති වෙලා ගියා. ඒ වගේ මේ අම්මටත් අන්තිමට හිඟම කන සිද්ධ වුණා. අන්තිම අවස්ථාවේදී ජීවිත අවසාන මොහොතේ සාරිපුත්ත හාමුදුරුව පින්තපාති ගිහිල්ලා ඒ පාත්‍රය අතේම තියාගෙනයි ලෝසක හාමුදුරන්ට අන්තිම මොහොතේ දානය පූජා කළේ. නිරාහාරව උන්වහන්සේ අකුවත්යෙන් සිටි අවස්ථාවේදී සාරිපුත්ත හාමුදුරුව ඉදිරිපත් වෙලා පින්තපාති කළා තමයි හොඳට එදා සමයේ බඩ බඩ පිරීම සඳහා ආහාරයක් ලැබිලා උන්වහන්සේ ජීවිතය අවසන් කළේ. නමුත් උන්වහන්සේ රහත් වුණා. අන්න ඒකයි වෙනස. සසරේදී දානේ අඩුපාඩු වන් තිබුණත් උන්වහන්සේ රහත් වෙන්නට අවස්ථාවක් තිබුණා. උන්වහන්සේ ශ්‍රද්ධා සීල ප්‍රඥා ආදී ගුණ දහම් සම්පූර්ණ කළා. නමුත් අර දානේ අඩුපාඩු නිසා මහත් වූ දුෂ්කරතාවයට මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා පින්තුනි අපි මේ දානේ හැකිතාක් අපේ ජීවිතවලදී අපි සම්පූර්ණ කරගනිමු. ඒ වගේම ධර්ම දානමේ පින්කම් වලට අපි සහභාගී වෙනු. අපේ සසර ජීවිතය සුවපත් කරගෙන නිර්වාණ අවබෝධය කරා යන මේ ගමන් මගේදී ඒ ගමන පහසු වීම සඳහා වඩා වඩාත්ම අපි අපේ දානෙන ජීවිත පුරු කරගනිමු. එසේ සිදු කිරීමට සිරරත්න ආශිර්වාදින් මේ හැම දිනාටම නිරෝගී රෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද පින්නතුන් මේ තින් කමේ දායකත්වය උතුලනවා නිලමිණි මහත්මියක් සුසුමාවදී මහත්මියක් ඒ පින්නතුන් මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වය උතුලමින් බලාපොරොත්තු වන්නේ තමගේ දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් මේ ගිය සියවරුන් සදහන ඥාතින් දෙවිමන මොදන් කිරීමටත් ඒ නිසා ඒ දෙපළගේ ඒ යහපත් ප්‍රතුමන් සඵල වේවා. ඒ දූ දරුවන්ට හොඳින් ඉගෙන තියාගෙන දරුවන්ගේ අනාගතය සඵල කර ගැනීමටත් දරුවන්ට ආනිසංස සැලසේවා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. ඒ නිසා මේ ගිය ඥාතින් දෙවිමන මොදන් කිරීමක් අතින් හැම දෙයක්ම සාදු කාර්යයක් පවත්වා ගන්න. සැරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සම්මාදෘෂ්ටි දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාම අපේ රට දැය සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. මේ පින්නතුන්ට මෙවැනි කුසල ධර්ම සිදු කිරීමට අනුශාසනා කරන දරුතර ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාර වාසී ස්වාමීන් වහන්සේලාටත් මේ සඳහා අනුග්‍රහ දක්වන සියලුම දෙනාටත් දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණය සැලසේවා කියන ප්‍රතිමින් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශට්ටා බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සන්තදා. අනේ පින්නතුනි අද මේ පින්නතුන් අපි සුමනා සූත්‍රය අතරින් ධර්ම දේශනා කළේ සුමනා දේවිය බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර හැටියට දේශනා කරපු සූත්‍රයයි. ඒ නිසායි සූත්‍රයෙන් විශේෂයෙන් දාන මේ පින්කම යන සංසය දේශනා කළේ. එනිසා අපේ සාපාපගේ ජීවිත ලක්ෂණ කරගැනීම සඳහා මේ දානමය පින්කම් විවිධාකාරයෙන් අපි ජීවිතවල සිදු කරගනිමු. අපේ ජීවිත වඩා වඩාත්ම දහමට යොමු කරගෙන සසර ගමන ඉක්මනින් කෙටි කරගෙන උතුම් වූ නිර්වාණ අවබෝධය සලසා ගැනීමට මේ පින්කම ඔබ අප හැම දෙනාටම ඒකාකාරීව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දුක්ඛම් පන්තා ච නින්දුම්පා භයං පන්තා ච නිබ්භයා සෝකං පන්තා ච නිසෝකා වන්තු සම්වේ පිපානිනෝ. දුකින් සේලන සත් දුකින් මිදෙත්වා දියෙන් සේලන සත් දිය නැති වෙත්. හැම දෙනාටම සම්මා සම්බුද්ධ සරණයි.